එහිදී තමාගේ වෙන කුසලය දිනවන විදිහට පුළුවන් තරම් මේ කටයුතුත් එක්කම ඉන්න. ඒක අඛණ්ඩව ඉන්න. ඒක දවස්වල් දෙකක් මහන්සියෙන් වැඩ කරනවා, ආයි මාසයක් දෙකක් නැහැ නේද? යම් කිසි දෙයක ප්‍රතිඵල තියෙන්නේ අඛණ්ඩව බොහෝ කාලයක් එහි නිරත වීම තුලින්. විශේෂයෙන්ම අපි යම් කිසි දෙයක් කරනකොට අපේ මොළයේ සෛල ඊට අනුව සකස් වෙනවා. අන්න ඒදී අපි දිගින් දිගටම කරනකොට වෙනම පැටර්න් එකක් නියුරෝ ප්ලාස්ටිසිටි කියන එකක් හැදෙනවා. අන්න ඒක තමයි අපේ චර්යාවට බිහිව බලපාන්නේ. ඒ නිසා කරන කුඩා හෝ හොඳ දේ දිගු කාලයක් අඛණ්ඩව වේගේ වැඩි කරමින් කරන්න ඕනේ. එතකොට අපිට ඒක හුඟක් ස්ථාවර වෙනවා. අප පැවිදි වෙච්චදා පටන් අප කරන මේ ක්‍රියාවන් විශේෂයෙන් පින්කම් කුසල ආදී දේවල් අපේ මේ අධ්‍යාපනික ගමනේහි බොහෝ දුරට යන්නට අපට උපකාරවත් වෙනවා. අපට ඇතැමිට හිතෙන්නේ අපි මේ ඉගෙනගෙන ඉවරලා පින්කම් කරන්න කියලා නේද? ඉගෙනගෙන ඉවරලා භාවනා කරන්න, ඉගෙනගෙන ඉවරලා ධර්ම දේශනා කරන්න කියලා නේද අපට සාමාන්‍ය හිතෙන්නේ. නමුත් එහෙම නෙවෙයි. ඉගෙන ගන්න ගමම්ම පින්කම් කරන්නට ඕන. ඉගෙන ගන්න ගමම්ම ධර්මය ඉගෙන ගන්න එක, ධර්මයේ පුහුණු කරන එක, භාවනා කරන එක, බණ කියන එක මේ හැම දෙයක්ම එකට සමාන්තරව කරගෙන යන්නට ඕන. එහෙම වුණොත් තමයි අප මේ කරන දේෙන් වැඩි ප්‍රතිලාභයක් අපට ලැබෙන්නේ. දැන් අපි දන්නවා සමහර අය අවුරුදු 25 30 35 ඉගෙන ගන්නවා. ඇතැම් ජීවිත කාලේ කරපු මොනවාක්වත් නැහැ. හැමදාම ඉගෙන ගන්න එකම කළේ. බණ අහන හැබැයි මම කියනවා. භාවනා කරන භාවනා කරවන්නේ හැටියට. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අවුරුදු 30 දිත් ඉගෙන ගන්නවා, 35 දිත් ඉගෙන ගන්නවා, 40 දිත් ඉගෙන ගන්නවා, 50 දිත් ඉගෙන ගන්නවා, 55 දිත් ඉගෙන ගන්නවා. ඉංග්‍රීසි කරන්න දෙයක් නැහැ. තමන් දන්න ටිකෙන් වැඩ පටන් ගන්නවා. බැරිද මට කමන්නේ. තමන් දන්නේ පන්සිල් දෙන්න නම් පන්සිල් දෙන එක ලස්සනට කරනවා. ඒක අපිට ගැට කරන්න එපා. හොඳට ලස්සනට බලන්න පන්සිල් දෙනකොට හොඳට පන්සිල් දෙන අය කවුද කියලා. මං පෙරේද වැඩසටහනක් කර මාතර පැත්තේ ඒ පොඩි හඳුරු කෙනෙක් හරියම ලස්සනට පන්සිල් දුන්නා. දාන වෙලා මම ගාව අගේ කළා. චූටි චූටි සෙන්ට් එකක් තිබුණා. මම කිව්වා මේ ටිකක් හදාගන්න තාත් හොඳයි කියලා. මම යාට ඉංග්‍රීසි වෙනුවෙන් තේරු කරන විදියක් කියලා දුන්නා. එතකොට අපි තවත් විවරක් ඉදිරියට යනවා. දැන් අපි කියමු නමෝ තස්ස භගවතු ආරහතෝ කියන එක කියනවා. අපි මෙහෙදි කියන්න බැරි වෙන පුළුවන්. නමුත් සමන්ට පුරුදු වෙන හැටි කියන්න පුළුවන්. නමෝ තස්ස කියන පාඩේ අපි ඉංග්‍රීසි වෙනුවෙන් කියන බාරන් පුරුදු වෙන. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියන එක ඉංග්‍රීසි වෙනුවෙන් කියනවා. පානාතිපාතා කියන එක ඉංග්‍රීසි වෙනුවෙන් කියනවා. තම පොඩි කාරණයක් කරේ අපි එකට එකතු කරන්න ඕන. ඒ වගේම හඬ හොඳ අයගෙන් හොඳම හඬක් තියෙන කෙනෙක්ගේ හඬට ලං වෙන්න අපි ඕ ඊටත් වඩා ඉහළට යන්න අපි උත්සාහ කරන්න ඕන. නිතරම අපි තමන් ශේෂ්ත්‍රයක ඉන්නව නම් ඒ ශේෂ්ත්‍රයේ ඉහළින්ම ඉන්න අය ගැන නිතර අවධානයෙන් ඉන්නට ඕන. ඒ අයගේ හොඳ ගුණ අපි ඉගෙන ගන්නට ඕන. ඒ සම්පූර්ණ පොත තරණ එක නෙවෙයි. ඒගේ හොඳ කොටස් ටික අරගෙන අපේ දන්න ටිකක් දාලා අපි තව එක වර්ධනය කරගන්නට ඕන. බණ කියන කොටත් එහෙමයි. බණ කියන සල්ලිය. දැන් අප සමහර වෙලාවට එහෙම කිව්වේ ඔබ වහන්සේට ආදර්ශයක් ගන්න මෙදෙන්දී. සභාව අමතනක ඉඳන් අවසානයේ දක්වා මේ බෙල් එක පාවිච්චි කරන එක ඒ හැමදේම ඔබ වහන්සේට කිසියම් දෙයක් ඉගෙන ගන්න දෙයක් මේ තියෙන්නේ. මේ පොඩි දේ හරි ඉගෙන ගන්න. මගෙන් ඔබ වහන්සේ ඉගෙන ගන්න විතරක් නෙමෙයි ඔබ වහන්සේලෙන්වත් මම පොඩි දේවල් හරි ඉගෙන ගත්තා. මේ පොඩි හාමුදුරුවෝ වාඩි වෙලා ඉන්න හැටි ඒ දේවලුත් මම ඉගෙන ගන්නවා. මමත් ඉගෙන ගනිමින් මේ. ඉතින් ඒ නිසා අපි දෙගොල්ලාම වැඩිහිටි බලකතාවක් නැහැ. අපි දෙගොල්ලාම මේ දැනුම ගුණය නොවන හොමාරු කරගන්න ගමනක් මේ තියෙනවා. ඇතැම් විට මගේ වයස වෙන විට මේ පොඩි හාමුදුරුවෝ හුඟ දිනක් මාව පසුකලයි බොහෝ විට. ඒක තමයි වෙන්න ඕන. දැන් මට අවුරුදු 54ක් වෙනවා. මම බුද්ධ ශබ්දය පාඩම් කරන්න ගත්තේ අවුරුදු 19 දී විතර. අවුරුදු 20 දී මම පළවෙනි කන්දේදී. ඉතින් ඒ අතින් මේ පොඩි හාමුදුරන්ලා හුවා දීමු දැනට. ඒතර මගේ වයස නෙවෙයි මගේ වයසෙන් භාගයක් වන විට ඔබ වහන්සේට ඇතැම් විට මාව පසුකල යන්න පුළුවන්. මම මේ අවුරුදු 54ට ගිහිපු ගමන්ට වඩා දුරක් ඔබ හදරට යන්න පුළුවන්. අන්න ඒ යන්න කුසලතා ටිකට උදව් කරන්න තමයි අපි මේ වැඩසටහන් කරන්නේ. ඔබ වහන්සේ හැමදාම අපේ අනුගාමිකයන් අපේ පිටුම කියන්න ඕනේ. ඔබ වහන්සේ නබෝ පසුකල යන්නට ඕන. අපි ගත්ත උපාධියට වඩා එක උපාධියක් හරි ඔබ වහන්සේ ගන්නවා. බලන්න මේ වැඩිහිටින් හඳුනලා තියෙන උපාධියම බලන්න කියන්න කියලා. ඊට වඩා එක උපාධියක් හරි ගන්න බලන්න. අන්න ඒක තමයි අපිට කරන කෘතඥතාවය. අප කරපු ධර්ම දේශනා ගන්න පුළුවන් නම් හොයලා මෙතෙක් මෙහෙට තියෙන ධර්ම දේශනා ගන්න ඉන්ටර්නෙට් එකේ. ඊට වඩා එක ධර්ම දේශනාවක් හරි ඔබ වහන්සේට වයිසිත් පුළුවන් නම් කරන්න බලන්න. අපි ලියපු ලිපි ලේඛන ගන්න බලන්න පුළුවන් නම්. ඊට වඩා එක ලිපි ලේඛනයක් හරි කරන්න උත්සාහ කරන්න පුළුවන් නම්. අන්න ඒකට තමයි අපි කැමති. ඒකට තමයි අපි උදව් කරන්නේ වහන්සේට. අපට වඩා පල්ලෙහැින දකින්න නෙවෙයි. අපට වඩා ඉහළට අපෝ පසුපල යනවා දකින්න අපි කැමති. අන්න ඒ ශක්තිය අපි ඇති කරගන්න ඕන. තුරට සඳහන් කළේ විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේදී එක හතකින් සතරින් ගේන කොටසක් තියෙනවා. ඒකට පින කියලා කියනවා. ඒකට කුඹේක කතමුණ්‍යතාවක් කියලා ධර්මයේ සඳහන් කරනවා. අනිත් පැයෙන් මේ මොහොතේ අප ධර්ම උත්සාහය කොච්චර කැප වෙනවද කියන කාරණේ. තුන්වෙනි කාරණේ ඒ දේ කරද්දී අපි අපේ දෛනිකව කුසලතාවයේ පින කොච්චර වර්ධනය කරගන්නවද කියන කාරණේ. අපෙන් වාක් ඉගෙන ගන්න පුළුවන්. උපාධිය ගන්න පුළුවන්. එතෙන් මේ උපාධියේ අවසාන තීරණය, අවසාන පොසිෂන් එක තීරණය වන්නේ. ඒකෙන් අප ළඟා වෙන මට්ටමේ තීරණය කරන්නේ අපේ උපාධි සාධකයේ හෝ අපේ ලකුණු මට්ටම පමණක් නෙවෙයි. ඊට අපේ වෙන මුවන් බලපානවා. විතරක් නෙවෙයි විශේෂයෙන්ම සමාජීය කුසලතා, සංනිවේදන කුසලතා බෙහෙම වැඩගත් වෙනවා. ඔබ වහන්සේ කුඩා කාලේ ඉඳන් නිවන ගනිද්දී ඔබ වහන්සේට හොඳ මිතුරන් මුණ ගැහෙන්නට ඕන. මෙතෙන්දී හමු වෙන හොඳ යාළුවන් හමු වෙන්නට ඕන. දැන හඳුන ගන්නට ඕන. ඒත් එක්ක මිත්‍රත්වයේ තියා ගන්නට ඕන. විවාහයක් කියන්නේ ගියානම් හොඳ මිතුරන් හමු වෙන්නට ඕන. උපාධියක් කරන්න ගියානම් හොඳයි මුණ ගැහෙන්නට ඕන. ඔහොම ගිහිල්ලා ගියන කාලයක් ගැද්දී හොඳ මිතුරු සෙට් එකක් ඔබ වහන්සේට මුණ ගැහෙන. එහෙම වෙන්නේ අපේත් හොඳ ගති වුණ කෙනෙක් ඕන. මිතුරන් දිනා ගන්න පුළුවන් කුසලතා පිළිඟ තියෙනක ඕන. අලුතෙන්ම විශ්යක් ලෝකේ තියෙනවා emotional intelligence කියලා. සංවේදනික බුද්ධිය කියලා. ඉස්සර IQ තමයි intelligence portion එක තමයි මුලදී කෙනෙක්ගේ බුද්ධි සාපලතාවය බලන මිනුම් ගන්න විදිහට සැලකුවේ. නමුත් අද ඒක ඉදිරියට ගෙහිලා ඩැනියෙල් ගෝල්මන් වැනි විද්වතුන් සංකල්පයක් ඉදිරියට පත් කළේ තියෙනවා මතකයක්. ඒ තමයි බුද්ධි කුසලතාවය කියන සංවේදනික බුද්ධිය කියන එක. EQ කියලා කියනවා. නැත්නම් EI කියලා කියනවා. මෙන්න මෙතන කියන්නේ උදේ පොතපතේ දැන විතරක් නෙවෙයි. අපේ කුසලතා, අපේ පෞරුෂය කොටස් පහකට බෙදන්නේ. මෙන්න මේ පහෙන් අපි දිනු වෙන්න ඕන. self awareness, self regulation, inner motivation, empathy and social skills. self awareness කියන්නේ ආත්ම අවධානය. බුදුදහම ඇතුළත කියනම නම් mindfulness. self regulation විනය, ආත්ම සංයමය, සීලය. inner motivation අභ්‍යන්තර අභිප්‍රේරණය. නිතරම තමන්ට දෙයක් කරන්න ඉදිරියට යන ජවයක් තියෙනවා. බුද්ධාගම හෙලෙදි කියනවා නම් බිරිය. ඊළඟට එම්පති, සාකම්පනය. එකට පිරිසක් පිඳිද්දී අනිත් කෙනාගේ දුක තේරෙන ගතියක් තියෙනවා අපිට. අනිත් කෙනාගේ අවශ්‍යතා දැනෙනවා අපිට. මේ කෙනාගේ මේ අවශ්‍යතාව ඉන්නේ. මෙයාට දැන් නිදිමත නැහැ. මෙයාට දැන් බඩගිනිනේ. මෙයා දැන් සිහින්නේ ඉන්නේ. මෙයාට මොකක් හරි අසනීපයක් තියෙනවා. මෙයාට මොනවද අවශ්‍යතාවයක් තියෙනවා. මට දැන් උදව්වක් ඕන. මනසන්දියට මේක අපිට තියෙන්න ඕන. එම්පති කියන එක, සහකම්පණය කියන එක මේක නැත්නම් අපි ආවෝ අධ්‍යාපනයේ සාර්ථක නැහැ. ඊළඟට සෝෂලිස් කියන සමාජ කුසලතා, සංවිධන කුසලතා. මෙන්න මේ පහම තිබ්බොත් තමයි මේ පහෙන් හැම එකක්ම 120 ගණන් වැඩගන්නේ. self awareness, mindfulness කියන එක සතිමත් බව, ආත්ම අවධානය, self regulation, කාල්පවාසික සංවරය ඩිසිප්ලින් එක ඉන මොටිවේෂන් අභ්‍යන්තර අභිප්‍රේරණය එම්පති සහසම්පන්නය සහ සෝෂල් ස්කිල්ස් කොමියුනිකේෂන් ස්කිල්ස් සම්නිවේදන සමාජ කුසලතාවය මේක තමයි අද විශේෂයෙන් අධ්‍යාපන ලෝකයේ සාර්ථකම මිනුම් දණ්ඩක් විදිහට සැලකෙන්නේ. අපි කොච්චර ඉගෙන ගත්තත් අපිට අනිත් පැත්තේ වැඩ කරන්න බැරි නම් අපි සාර්ථක නැහැ. අපි සාර්ථකත්වයෙන් මනින්නේ අපිට කොච්චර පිරිසක් සමග කොයිතරම් දිගු කාලයක් වැඩ කරන්න පුළුවන්ද කියන කාරණේ. වැඩි පිරිසක් සමග වැඩි කාලයක් කිසියම් අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා අපට වැඩ කරන්න පුළුවන් කුසලතාවය කොච්චරද කියන මත තමයි අපේ අධ්‍යාපනයේ හැබෑ සාර්ථකත්වය තීරණය වෙන්නේ. මෙන්න මේ අංශ පහ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒදී භාෂා කුසලතාවයේ විහිමය වැඩ කරනවා. අපේ මව්බස හතර හසුරවන සහ විශේෂයෙන් වචන කතා කරද්දී බුදුදහමේ කියන විදිහට මෙත්තා සංගත වචී කරගෙන අපි කතා කරන්න ඕන. මෛත්‍රී සාගතව කතා කරන්න ඕන. කෙනෙක් යටපත් කිරීමේ අදහසින්, කෙනෙක් අපහසුතාවයටපත් කිරීමේ අදහසින් කතා කරන්න හොඳ නැහැ. අනිත් කෙනෙක් ආවේගයෙන් කියලා කතා කරත් අපි ටිකක් ඉවසීමෙන් ඉන්නට ඕන. එයාට පස්සේ තේරෙන අඩුපාඩු. එතන මෙන්න මේ කුසලතා පහ අපි අධ්‍යාපනයේ ඉදිරියට යන්නේ වැඩගත් වෙනවා. මේක තමයි වර්තමානයේ අධ්‍යාපන මූලධර්ම වල තියෙන ප්‍රධානතම සාධකයක් කියලා තියෙනවා. ඒතර විශේෂයෙන්ම මේ කුමන දෙයක ඉදිරියට ගියත් මාස්ලෝ ඒබ්‍රහම් මාස්ලෝ කියලා කෙනෙක් ඉන්නවා. ඔහුගේ අවශ්‍යතා හේතුව කියලා අධ්‍යාපන විද්‍යාවේ විද්වතෙක් ඉන්නවා මාස්ලෝ කියලා. මාස්ලෝගේ අවශ්‍යතා හේතුව මේ අහලා ඇති. මනුෂ්‍යන්ට අවශ්‍යතා දක්වලා සාමාන්‍ය ආහාර පාන කියන ප්‍රාථමික අවශ්‍යතාවෙ ඉඳලා ටිකින් ටික සමන්ට අවශ්‍යතා ඉහළට ගොනු කරලා තියෙනවා. කේතුවක් විදියට, ත්‍රිකෝණයක් විදියට. ඒකේ ඉහළටම යද්දී මනුෂ්‍යයාට තියෙන අවශ්‍යතාවය. ඒ මොකද්ද? ඒ තමයි self actualization. ආත්ම සාක්ෂාත්කරණය. මිනිස්සු ආහාර පාන, අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ මට්ටම මේ බොහෝ දේවල් වලින් ඉහළට ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට එන තැනක් තියෙනවා. ඒ තමයි මම කවුද කියන මට්ටම. තමා කවුද, තමන්ට ළඟා වෙන්න පුළුවන් ආධ්‍යාත්මික මොකද්ද කියලා ජීවිතයේ අන්තිම කාලේ මිනිස්සු තමාගේ පැත්තට හැරෙනවා. ඒ තමාගේ පැත්තට හැරෙනකොට බොහෝ දෙනෙක් විස්රාම ගිහිල්ලා වයසට ගිහිල්ලා. නමුත් අපට බුදුදහම තුළින් ලබා දෙන ශික්ෂණය තමයි මෙන්න මේ ආත්ම සාක්ෂාත්කරණය කියන කාරණය මුල ඉඳන්ම තමන්ට ජීවිතයේ ධර්මයේ මුණ ගැහුණු මුල් මට්ටමේ ඉඳන්ම මෙන්න මේකත් තමන් ඉහළම තැනින් රඳවාගෙන යන්න ඕනේ ගමන. තමන් කරන දේෙන් තමන් සතුටු වෙන්න ඕන. තමා කරන කුමන දේ වුණත් එක නිවැරදි දෙයක් වෙන්නට ඕන. ඒ වගේම තමා කරන දෙයින් තමන්ට සතුටක් තියෙනවා. උදේට අතුපතු ගෑමේ ඉඳන් දානෙට සහභාගී වීම, බුද්ධ පූජා තිබීම, දාන වැළඳීම, පන්තිවලට සහභාගී වීම, පාඩම් කිරීම, විභාග ලැබීම, මේ හැම දෙයක්ම සතුටෙන් කරනවා. අන්න ඒ දෙක තමයි මේ self actualization ආත්ම සාක්ෂාත්කරණය කියන මේ කාර්යයට අපට ළඟා වෙන්න පුළුවන් බව තියෙනවා. කුමන අවධියක කුමන දේ කරත් ඒ තමා කරන දේ ගැන සතුටෙන් කරන මේක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නැදෙද්දී තමා ඉගෙන ගනිද්දී තමන්ගේ සමකාලීන මිතුරන්ට විශේෂයෙන් පුළුවන් තරම් උදව් කරන්න. උදාහරණ අවංක විභාගෙදි නෙවෙයි, විභාග ශාලාවේදි නෙවෙයි, වරදා තේරුම් ගන්න එපා. විභාග ශාලාවට කලින් මේ කියන්නේ සටහන් දෙන එක, තමගේ සටහනක් ලස්සනට ලියලා වෙනත් කෙනෙකුට ෆොටෝකොපි කරලා දීම. මේවත් එක්ක විශාල ආනිසංසයක්, විශාල ආශිර්වාදයක්, තමන්ගේ ජීවිතයට ලැබෙනවා. මේක හොඳට මතක තියාගන්න. අධ්‍යාත්මික ත්‍රිවිධ රාජ්‍ය කිසිම විටක අනිත්‍යය යටපත් කළ අනුසහ කරන්න එපා. තමන් ඉස්මතු වෙනවා නම් තමන් විභාගලීර තමන්ගේ කුසලතා වලින්ම ඉස්මතු වෙන බලන්න. වැඩියක් තමා තමන්ගේ රූපයෙන් තමන්ගේ කටහඬින්වත් ඉස්මතු වෙන උත්සාහ කරන්න එපා. තමන්ගේ සැබෑ කුසලතා වලින් ඉස්මතු වෙන බලන්න. යන ගමනේදී පුළුවන් තරම් අනිත්‍යය කෙරෙහි මෛත්‍රී සහගත වෙන්න. අපේ ජීවිතේ හුඟක් යහළුවා මොන කියලා තියෙනවා. හුඟක් විභාග කරපු අය මොන කියලා තියෙනවා. විශ්වවිද්‍යාල ගණනාවකදී, පාඨමාලා ගණනාවකදී. හුඟක් ඉහට ඉගෙන ගත්ත අපිට මොන ගැහුණා. නමුත් අපි දන්නවා ඉතාලි පැහැදිලිය කොච්චර දුරක් ගියාද කියන කාරණේ. ඒක අවසාන සාර්ථකත්වයේ අවසාන ගමනාන්තයේ තියෙන උනේ ඒ ලැබුණු අධ්‍යාපන සාහිතිකවල ප්‍රමාණ පමණක් නෙවෙයි. එය කොච්චර ඉහළට උපාධි ගත්තද? ඒ උපාධිය ෆස්ට් ක්ලාස් එකක් තියුණාද? සෙකන්ඩ් නම්බර් එකක් තියුණාද? ලෝ එකක් තියුණාද කියලා කියන්නේ බලපෑවටද? අවසාන වශයෙන් බලන් ගියාම ඒ අය ඒ ගත කරපු ජීවිතේ කොයිතරම් නිවැරදිව, කොයිතරම් සත්භාවයෙන්, කොයිතරම් අනිත්‍යට උදව්පකාර කරන්නේ නිවැරදිව ගියාද කියන කාරණේ මතයි ඒ අවසානයේ තමන්ගේ සාර්ථකත්වය දිනනවා. ඒ නිසා අපි කිසිම කෙනෙක් ප්‍රමාද නැහැ. ඔබ වහන්සේ අවුරුදු 7 යටින් ගොඩින් හඳුනගෙන ඉන්න පුළුවන්. අවුරුදු 10 ඉන්න පුළුවන්. අවුරුදු 25 ඉන්න පුළුවන්. අවුරුදු 35 කෙනෙක් වෙන පුළුවන්. කිසිම කෙනෙක් හිතන්න එපා තමන්ගේ වයස වැඩි තමන් ප්‍රමාදයි කියලා. ඇමරිකාවට එක්තරා මහාචාර්යවරයෙක් ආවා ඉන්දියාවේ ඉඳලා. විද්‍යාඥ මහාචාර්යවරයෙක්. ඇමරිකාවේ ඔබට ආවේ ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක වැඩ කරන අවුරුදු 60 ගානේ විශ්‍රාම ගිහලා තමයි ඉන්දියාවට ආවේ. විවේක කාලයේ ජීවිතේ සැලැස් සමයේ තමන්ගේ දරුවන්ගෙන් ගත කරන්න තමයි ඇමරිකාට වෙලෙන්නේ. ඒ අවුරුදු 60 ගානේදී ඇමරිකාවට ආපු මිනිස්සයා නැවත විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා නැවත මහාචාර්ය පදියක් ලබාගෙන අවුරුදු 90 ගානක් වැඩ කළ විශ්වවිද්‍යාලය. අවුරුදු 90 ගානේදී නොබෙල් ත්‍යාගයක් තරම් තියෙනවා. විද්‍යා සම්බන්ධ විශේෂ. ඒ දරණේ වාරු 200 ගණන් ජීවත් වෙනවා. විශේෂයෙන්ම ලෝක මට්ටමේදී වයස කියන්නේ කලබු දෙයක් නෙවෙයි. අප දැන් සමහර මහාචාර්යව අවුරුදු 98 99 විශ්වවිද්‍යාල වැඩ කරනවා. දැන්පත් ඔබ අහසට දන්නවා ඇමරිකාවේ ඉන්න වෙස්ට් වර්ජිනියා වල ඉන්න හේනකොර ගුණතනායක හඳුරුව. දැන් අවුරුදු 98 යන්නේ. අදට උදේ 4ට අවදි වෙනවා. භාවනසාරට ගිහින් අනිත් පැත්තට භාවනා කරනවා. අදට දිනපතා ඔන්ලයින් වැඩසටහන් කරනවා. අදට තාක්ෂණිකව පාවිච්චි කරන ලැප්ටොප් එක, ජංගම දුරකථනය, මේ සියල්ලම නවීන තාක්ෂණ පරිහරණය කරන හොඳ සීකල්පනාවක් මතකයක් තියෙනවා. ඒ නිසා මෙහෙම චරිත අපට ලෝක මට්ටමේ දුණ ගහනවා. මේ හැමදේම කරන්න පුළුවන්කම තියෙන්නේ හිත පිරිසුදු තියාගෙන, හිත ලස්සන තියාගෙන අනිත්‍යයට උපකාර කරමින් මේ ගමන යන්න. සමහර අය දන්නවා දැන් ඔය කේනේ පොඩු ගත්තා හඳුරුත් ඇමරිකාට ඇවිල්ලා ඉන්නේ අවුරුදු 42 ඇමරිකාට ඇවිල්ලා එතෙන් පටන් ESL කල්යහන පන්ති ඉඳලා පටන් ගන්න. ටිකෙන් ටික අධ්‍යාපනය ලැබලා ප්‍රථම පාඩේ, MA පාඩේ, ආචාර පරිදි දක්වා සියල්ලක්ම කළා තියෙන්නේ අර අවුරුදු 42 පස්සේ. එතින් උන්වහන්සේ කියන සුවිශේෂී කාරණයක් තියෙනවා. එහෙනේ පොළ ගුණරත්න නායකහඳුරෝ කියනවා උන්වහන්සේට මුල් කාලේ ඉඳන් තිබුණේ එකම බලාපොරොත්තුවයි. මොකද බලාපොරොත්තුව? මේ ධර්ම හොඳට ඉගෙනගෙන පුහුණු කරලා ජාත්‍යන්තර භාෂාවකින් ලෝකයට දීමේ බලාපොරොත්තුව විතරයි තිබෙන්නේ. අන්නේ බලාපොරොත්තුව විසින්ම උන්වහන්සේට සියලුම දේවල් ඉෂ්ට වෙලා තියෙනවා. පසුගිය අවුරුද්දේ 2024 වර්ෂයේදී ලෝකයේ ඉහළම භාවනා පොත් 8ක් නියම කළා. ආධ්‍යාත්මික දියුණුව කරන ග්‍රන්ථ 8ක් තෝරගත්තා. ඒ ග්‍රන්ථ 8න් එකක් එනාහි හඳුරන්ගේ මයින්ඩ්ෆුල්නස් ඉන් ට්‍රේනින්ග් ලිස් පොත තෝරගත්තා. යන්න පුළුවන් කරේට ගියා. ඒ නිසා අපට අද ලෝකයේම දොරටු විවරලා තියෙනවා. අපේ කුසලතා අපි දිනු කරගත්තොත් අපිට බොහෝ දුරක් යන්න පුළුවන්. හැබැයි යන ගමනේ ජාත්‍යන්තරයේ භික්ෂුවක් ඉදිරියට යන පුළුවන් විවිධ පැති තියෙනවා. ඒ පැති අපි හඳුනා ගන්නට ඕන. එක තමයි ශාස්ත්‍රීය අධ්‍යාපන පැත්තෙන් ගිහිල්ලා උපාධිය අරගෙන යන පැත්තක් තියෙනවා. තව පැත්තක් තියෙනවා පාලි සංස්කෘත ආදී භාෂා ඉගෙනගෙන ධර්ම විනය පැත්තේ අධ්‍යාපන ලබන පැත්තකුත් තියෙනවා. තව පැත්තක් තියෙනවා බණ භාවනා පැත්තෙන් දිනු වෙලා ඒ පැත්තෙන් දිනු වෙන ක්‍රමකුත් තියෙනවා. තව පැත්තක් තියෙනවා අර තුනේ අඩු වැඩිකම් සහිතව ධර්ම දේශනා මට්ටමින් දේශකෙක් විදිහට ලංකාවේ පිටරටවල තමන් නමක් දිනාගෙන ලෝකෙට සේවය කරන අය. ඒත් මෙන්න මේ කාරණා හතරක් තියෙනවා. එකක් තමයි අධ්‍යාපනය ලැබලා විභාග පාස් වෙන පිරුණ අවසාන, මධ්‍ය අවසාන, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, බී විපාකි, එම්.ඒ., පී.ජී. ආදී මේව ලබාගෙන යන කරත් තියෙනවා. ඒ පැත්තෙන් උනන් ඒ පැත්ත යන පුළුවන්. ඒ පැත්තම අමාරු හෝ අකමැති කෙනෙක් නම් අරකත් අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා එකක් නැහැ. අනිවාර්යයෙන්ම සංස්කෘතම කරන්න ඕන, අනිවාර්යයෙන්ම පාලිම කරන්න ඕන කියලා එකක් නැහැ. හැබැයි කරෝතින් වාසි. දැන් මෙහෙම කිව්වොත් කියලා හෙටිනා සංස්කෘත අමාරුයි කියලා අයින් කරන්න මට කරන්න බෑ කියලා කියන්නේ පයින්. මටත් දැනුමා නේද පස්සේ. මේ කියන්නේ Tamante යන්න පුළුවන් පැති. එතකොට තම යම් කිසි කෙනෙකුට ඒව අමාරු වුණත් ධර්මයෙන් හොඳට ඉගෙනගෙන ධර්මයෙන් ගැඹුරට යන්න පුළුවන්. හොඳට ත්‍රිපිටකය අධ්‍යයනය කරලා අටුවා ඉගෙනගෙන දන්න දේකින් අහගෙන හොඳට සංකල්පවල ගැඹුරට ගිහිල්ලා ඒ පැත්තෙන් විද්වතෙක් වෙන්න පුළුවන්. හැබැයි උපාධිය නැහැ. උපාධිය නැතුණාම නෝකුව ගැටලුවක් නැහැ. තියෙනවා නම් හොඳයි. නැතුණා කියලාම ගැටලුවක් නැහැ. බය වෙන්න එපා. තව පිරිසක් ඉන්නවා බණ භාවනා වලින් ඉදිරියට යන අය ඉන්නවා. ධර්මඥානය දැන්සේ මතමත ලබාගෙන හොඳ ගුරුවරු යැත්තේ හොඳ ආරණ්‍ය වල පුහුණු වෙච්ච හොඳ භාවනා ගුරුවරු ඉන්නවා. ලංකාවේ මට්ටමෙත් ඉන්නවා විදේශ මට්ටමෙත් ඉන්නවා. විදේශගත වෙන්න වුණත් ඉංග්‍රීසි ඕනම කෙනෙක්ක් නැහැ. ශ්‍රී ලංකාවෙන් පිටරටවලට ගිහින් සමහර හාමුදුරුවන් ඉන්නවා. අවුරුදු 20 30 ඉන්නවා ඉංග්‍රීසියෙන් ලොකු වැඩක් කරන්න බෑ සමහර අයට. නමුත් එයා සිංහලයට බණ කියලා පන්සල් හදාගෙන ලොකු සේවයක් කරන්න ඇත්තිනවා. ඒ නිසා ඒක තුන කපට යන්න පුළුවන්. විදේශගත වෙන්න ඉංග්‍රීසි ඕනම කෙනෙක්ක් නැහැ. ඒකට බය වෙන්නත් වෙනවා. හැබැයි පුළුවන් නම් තමන්ට හොඳයි. හතරෙනි පැත්ත තමයි ධර්ම දේශනා පැත්ත. අර තමා ලබා තියෙන ධර්මඥානයත් එක්කම ලාංකික වශයෙන් දේශීය වශයෙන් විදේශීය වශයෙන් ධර්ම ප්‍රචාර මට්ටමින් කිසියම් ක්ෂේමයක් ලෝකෙට කිරීම. මෙන්න මෙතෙන්දී වැදගත් වෙන කාරණා තියෙනවා. මේ ගමන අපි හැකිතා දුරට සද්භාවයෙන් යන්නට ඕන. ධර්මයේ බිස්නස් එකක් කරගන්න එපා. සල්ලි උපයන ක්‍රමයක් කරගන්න එපා. ධර්මයේ දේශනා කරන්න යම් තමන්ට දේවල් ලැබෙයි ඒක වෙනම කතාවක්. හැබැයි බණ කියන කලින් මම මෙච්චර ලබනවා මෙච්චර ඕන කියන හැඟීමෙන් කවදාවත් කරන්න යන්න එපා. එහෙම ගිහිල්ලා ජීවිතය අඳුරු කරගත්තු අය ගත වෙච්ච දශක 3-4 තිස්සේ අපි හොඳට සිය සිම්ම දැක්කා. ඒ පැත්තේ ගිහිල්ලා ජීවිතය අවසන් කාලේ සැපයක් නම් විඳින එක ලේසි නෑ. එතන ඒ ගැන වස්සලකිනමත් වෙන්න මේ ධර්මයේ දේශනා කරන්න අපට කීර්තියක් හෝ වෙනත් දෙයක් ලබන්න අපට ඇත්තටම අයිතියක් නැහැ. ඇයි මේ සඳහා ජීවිත පරිත්‍යාගයෙන් නමක් සඳහා නොකර සේවය කරපු අපමණ සංඝ පිරිසක් අතීත අපේ පරපුරේ හිටියා. ඒ අයගෙන් ලැබිච්ච ප්‍රතිලාභයන් තමයි අද අපේ මේ භුක්ති විඳින්නේ. ඒක අපට වෙනදාමක් කරගෙන අයිතියක් නැහැ. ඒක යහපත් දෙයක් නෙවෙයි. ඒ නිසා අප කරන මේ දේ උපරිම සද්භාවයෙන් මිනිස්සුන්ට යහපතක් කිරීම අදහසින් බුද්ධ ශාසනයට සේවයක් කරන අදහසින්ම අප ඒක කරන්න ඕන. ඒ දිවිසියෙන්ම ශ්‍රී ලංකා සමාජය තුළ ධර්ම දේශනා කරද්දී එකපටකින් අපේ තියෙන සංස්කෘතික විෂමතා හඳුනා ගන්නට ඕන. දැන් ඉදිරිපත් කරන විලාසය හඳුනා ගන්නට ඕන. වෙනත් කෙනෙක් එක්ක නොගැටෙන විදියට, මතවාද වලට නොගැටෙන විදියට, දහමට අනුගත විදියට, අනිත් සංස්කෘතිය වලට හානියක් නොවන විදියට අපි මේ දහම ගන්නට ඕන. සහ විශේෂයෙන්ම වර්තමානයේ තියෙන ජනමාධ්‍ය වලින් තියෙන අනතුරු වලින් බේරෙන්න ඕනේ. උගා ජනමාධ්‍යයන්ෙන් බලන්නේ අපේ රූපය, අපේ කඩහඬ, අපේ දැනුම තියෙන කාලේ අපි වරගෙන ඒගොල්ලන්ගේ වෙන ගමනක් ඒගොල්ලන් යන්නේ. එතෙන්ට අහු වෙන්න යන්න එපා. ඒ අයගේ සේවකෙක් වෙන්න යන්න එපා. ඒගොල්ලන්ට ඔබ මිලදී ගන්න දෙන්න එපා. තමන් කැමති මාධ්‍යක බණ කියන්නේ වෙනම කතාවක්. නමුත් ඒගොල්ලන් අපට යම් යම් වරප්‍රසාද දීලා අපිව පාලනය කරන මට්ටමට එනවා. එතෙන්ට අහු වෙන්න එපා. ඒක ඉතාම නෝනින් වැඩ කරන්න බොහෝ දෙනෙක් එතෙන්ට අහු වෙලා ඉන්නේ. ගැළවෙන්න බැරි විදිහටම අහු වෙලා තියෙනවා. එනිසා තමන්ගේ ස්වාධීනත්වය, තමන්ගේ නිදහස තමයි මේ ගමනේ වටිනාම දේ. ඒ නිදහසට හානියක් කරගන්න එපා. ඊළඟට ජාත්‍යන්තර ළඟා වීමේදී අපට සිංහල භාෂාව වගේම විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව අවශ්‍යයි. ඊට අමතරව තවත් වෙනත් විදේශ භාෂාවක් ඉගෙන ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ශ්‍රී ලංකාවේ ඉන්නවා නම් සිංහලට අමතරව දෙමළ භාෂාවට හැකියාවක් තියෙනවා නම් ටිකක් හරි පුළුවන් තරම් ඒ පැත්තේ බර දාන කරන්න. ගුරුවරයෙක් කණිම අරගෙන හරි ගුරුවරයෙකුට එන්න කියලා හරි ගුරුවරයෙකුට සල්ලි දීලා හරි ඒක කරන්න බලන්න මේ වයසේදී. ඒක තමයි ලොකු ආයෝජනයක්. තමන්ට නෙවෙයි මේ ශාසන විනය කරන ආයෝජනයක්. ඒ භාෂාව තුපිලි කරගන්න. විදේශයන් ගැන සඳහන් කරද්දී ලෝකයේ තියෙන ප්‍රධාන භාෂා අඩු වශයෙන් කෝටි 100ක් ජනගහනය භාවිත කරන භාෂා ස්පැනිෂ්, මැන්ඩරින්, ඒ වගේම හින්දි, උරුදු, ඉතාලි, ජර්මන්, ෆ්‍රන්ස් මේ වගේ භාෂා වැදගත්. කොරියන් භාෂාව, ජපන් භාෂාව මෙන්න මේ වගේ භාෂාවලින් එකක් හෝ කීපයක් ඉගෙන ගන්න බලන්න. ලංකාවේ ඉගෙන කරන්න ඕන නම් කරන්න. ඉන්ටර්නෙට් එකෙන් වා පාඩම් එකට තියෙන නොමිලේ YouTube එකේ පාඩම් තියෙනවා. පොතපත හොයාගන්න පුළුවන්. දැන් ඉස්සර වගේ අමාරු නෑ භාෂා ඉගෙන ගන්න. භාෂාව ඉගෙන ගන්න පුළුවන් නම් ඒ රටකට ගිහිල්ලා අඳුරන කෙනෙක් මාර්ගයෙන් අවුරුද්දක් හරියන. චීන භාෂාව කරන චීනෙක අවුරුද්දක් ඉන්න. ජපාන් කරන ජපානෙක අවුරුද්දක් ඉන්න. ඉස්පාඤ්ඤ භාෂාව කරනවා නම් ඇමරිකාවට හරි ඇමරිකා කැලිෆෝනියා ප්‍රාන්තයට හරි නැත්නම් මැක්සිකෝටම හරි යන්නේ. ඒව අමාරු නෑ යන්න කියලා. විශේෂයෙන් වර්තමානයේ ලෝකේ වැඩිපුරම පිරිසක් කතා කරන භාෂා මොනවද කියලා දැනගන්න ඕන. වැඩිපුරම පිරිසක් කතා කරන මොන භාෂාවද ලෝකේ? නේටිව් ස්පීකර්ස්ල විදිහට තමන්ගේ පළවෙනි බස විදියට මව් බස විදියට වැඩිපුරම කතා කරන භාෂාව මොකද ලෝකේ? ඒ තමයි මැන්ඩරින් කියන එක. චීනයේ තියෙන භාෂාවක් මැන්ඩරින් කියන එක. දෙක මොකද්ද? දෙක ස්පැනිෂ්, ඉස්පානි භාෂාව. තුන තමයි ඉංග්‍රීසි. මව් බස විදියට මේ කියන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන සංඛ්‍යාව වැඩි වෙන පුළුවන් ලෝකේ. නමුත් තමන්ගේ මව් භාෂ විදියට ප්‍රථම භාෂා විදියට වැඩිපුරම පාවිච්චි කරන මේ භාෂා තුන. එක මැන්ඩරින්, දෙක ස්පැනිස්, තුන ඉංග්‍රීසි. මේ අතරත් විශේෂයෙන්ම ඉස්පාඤ්ඤ භාෂාව මොහොත ලක්ෂණ භාෂාවක්. ඇමරිකාවේ විශේෂයෙන් කැලිෆෝනියාව ඇතුළු ප්‍රාන්ත ගානක අය ස්පැනිෂ් භාෂාව කතා කරනවා. ඊට අමතරව දකුණු ඇමරිකාවේ සහ මධ්‍ය ඇමරිකාවේ රටවල් ගාන රටවල් 20 ගානක් තියෙනවා. ඒ වෙනකම් මව් බස ඉස්පාඤ්ඤ භාෂාව. මෙක්සිකෝ, එල් සල්වඩෝර්, කොලොම්බියා මේ වගේ රටවල්. එල් සල්වඩෝර්, කොස්ටා රිකා මේ වගේ රටවල් ගානක් ප්‍රදේශ ගානක් ඔවුන්ගේ මව් බස ඉස්පාඤ්ඤ භාෂාව. ඔවුන්ට ආවේ ඉස්පාඤ්ඤ ඉඳලාවේ ඉස්පාඤ්ඤ අධිරාජ්‍යයක් වශයෙන් තියෙන කාලේ යටතේ රටවල් මේවා. ඉස්පාඤ්ඤ භාෂාව, ඉස්පාඤ්ඤය කතා කරන ඉස්පාඤ්ඤ භාෂාවේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අර රටවල් වලත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් සැලිස් ස්ථානක සමානකම් තියෙනවා. ඒ නිසා කවදරේ අදහසක් තියාගන්න කෙනෙකුට, එක්කෙනෙකුට හරි අදහසක් තියාගන්න ඉස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගන්නවා කියන්නේ. හරියම හොඳ මිනිස්සු එක්ක, හරි ෆ්‍රෙන්ඩ්ලි කට්ටිය, හරි අවංකයි, අහිංසක මිනිස්සු. යක් කියලා ඉක්මනට තේරුම් කළ දෙන්නත් පුළුවන්. සමහර බටේ රාමු රටවල් වගේ මිනිස්සු රහස් නැහැ. බොහොම දරදඬු නැහැ. හරි නම්මිසෙලි මිනිස්සු. ඒ නිසා අප මේ සඳහන් කළේ මේ භාෂා කුසලතාවය ගැන. ඊට අමතරව තවත් වැදගත්ම කාරණයක් තියෙනවා. ඒ තමයි සංඥා භාෂාව. සංඥා මේ දෙක. කතා කරන්න බැරි බිහිරි අය පාවිච්චි කරන භාෂාව. සංඥා භාෂාව. ඒ සංඥා භාෂාවෙත් වෙනස්කම් තියෙනවා. ශ්‍රී ලංකා සංඥා භාෂාව, ඇමරිකන් සයින් භාෂාව, ඒ වගේම ජපන් සයින් ලැන්ග්වේජ් එක කොහොමද කියලා වෙනස්කම් තියෙනවා. වැඩිපුර ප්‍රමාණය භාවිත කරන්නේ ඇමරිකන් සයින් ලැන්ග්වේජ් එක ASL කියලා කියනවා. ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක් තියෙනවා වොෂින්ටන් DC වල වෙනම බිහිරියට තියෙන විශ්වවිද්‍යාලයක්. ඕන උපාධියක් PhD උපාධියක් කරන්න පුළුවන් සංඥා භාෂාවෙන්. සයින් ලැන්ග්වේජ් එක. ඒ නිසා මේ ගැන පොඩක් සැලකිලිමත් වෙන විශේෂයෙන් කතා කරන්න පුළුවන් අය මේ සංඥා භාෂාව වර්තමාන ඉගෙන ගන්න. මේක වෘත්තීය මාසේනොත් ඉහෙළම බැටපක් යමන එකක් නේද? නිකන් මේ සංඥා භාෂාවම වෘත්තීය කරන ඉන්න ජනමාධ්‍ය ආයතනවල පාර්ලිමේන්තුවේ පරිවර්තන ආයතනවල මාධ්‍ය ආයතනවල උගත්යන්ගල මේ රැකියාව කරන්න ඉන්නවා. මේවට කුසලතා තියන අයන උපතින් හැමදෙනාටම බැරි වෙන පුළුවන්. නමුත් උපාංශගතනේ එක්කෙනෙකුට හරි කවදා හරි මේ පැත්තට යන්න පුළුවන්. මේ මාසෙට කියන්නේ යන්න පුළුවන් පැති අපට ওই කාලේ අපිට අවුරුදු 45 50 වෙනකම් අපට කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. නමුත් තේරිච්ච ගමන් අපි පන්ති අරගෙන අපි කලාරය. කොලෙජියෙට. ඉතින් මේ සඳහන් කළේ අපට යන්න පුළුවන් පැති ගැන විශේෂයෙන්ම අපි දැන් ඉන්න තැන ඉඳන් මෙතන ඉඳන් අපට යන්න පුළුවන් පැති ගැන අපි මේ සඳහන් කරා. ඒතර විශේෂ සඳහන් කළේ මේ අධ්‍යාපනයේ කොයි අංශයෙන් ගියත් තමන්ගේ පින ශක්තිමත් කරගෙන පිනත් එක්කම මේ ගමන යන්නේ. කිනේ ලොකු අඩුපාඩුවක් දෙමේජ් එකක් තිබුණොත් අපට අපේ අධ්‍යාපනයේ සාතික හොවා කරගෙන තිබුණට අපට ලොකු දුරක් යන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. අතීතේ පින බලවත් මනම් ඕන දෙයක් කරන්න යන්න පුළුවන්. හැබැයි එහෙමයි බොහොම ටිකයි ඉන්නේ. එහෙම නැති බොහෝ දෙනා මේ මොහොතේ පිනත් වර්ධනය කරගනිමින් තමයි මේ මට්ටමට යන්න තෝරන්නේ. එහෙම කිය පමණට අර අධ්‍යාපනික වශයෙන් ඉහළ කුසලතා නොතිබ්බත් මේ පින විසින් තමා නිසි වෙලාවට නිසි තැනට පමුණවන. ඒකයි පොඩි තැනකට නෙවෙයි. ලෝකයේ ගෙනියන්න පුළුවන් ඉහළම තැනට මේ පින විසින් තමාගේ දක්ෂතා ටිකත් සමග තමාව පමුණවන. එච්චර දඟලන දෙයක් නෑ. අනිත් අය යටපත් කරගෙන ඉන්න දෙයක් නෑ. තමන්ට ලස්සනට මේ තැන හිමි වෙන ලෝකෙ. තමන් ඉස්සෙල්ලක තමන්ට වඩා ඉස්සෙල්ල ගියපු ගුණධම් අඩුවයි පසු කළා තමන්ට ලස්සනට හිමින් මේ ගමන යන්න පුළුවන්. නිරෝගීව සතුටින් වැඩි සේවයක් කරමින් අපට ජාතියක් ළඟාවන්න පුළුවන්. වර්තමානයේ කියන්නේ ජාතිකත්වය රැකගනිමින් ජාත්‍යන්තරයට සමීප වෙන කියලා. ජාතිකත්වය රැකගැනීමේ තමන්ගේ අනන්තතාවයේ රැකගැනීම අපේ මුළු ලෝකෙටම යන්නට ඕන. විශේෂයෙන් බිස්සන් මහත හැටියට වර්තමානයේ ලොකු ඉල්ලුමක් තියෙනවා. වෙන කරන්න පුළුවන් අයට දැන් මෙහි ඉඳලා ධ්‍යානය වගේ පෞගේ කාලේ නේද හම්දුරු ඉගෙන තියාගෙන. දැන් ඔබ වහන්සේට ලොකු ආදර්ශයක් තියෙනවා. හොඳට ඉගෙන තියාගෙන ඉන්න ධනකොට ඔබ වහන්සේලා ගැන තෝරගන්න ගන්නවා. ආ දැන් මෙයා හොඳයි එක යන අපි. මෙයා ඉතාලියට එක යන හොඳයිද, මෙයා ජපන්ට යන හොඳයිද, මෙයා ඇමරිකාට හොඳයිද, මෙයා ඕස්ට්‍රේලියාවට හොඳයි කියලා තමා ගැන හැඟහගෙන ඉන්න කට්ටිය. ඒ නිසා තමන්ගේ චර්යාව තමාගේ දේවල් ටික හදාගෙන ඒක තමන් කරන්නේ. අනිත් අය වෙනකට ඔබට අනිද්දේ කරන්නේ. හැබැයි ඔබත් තියන්නේ උත්සාහ කරන්නේ. එහෙම යන බැරි නම් අනිත් තමන් යන පැති වලින් ධර්මික යන උත්සාහ කරන්නේ. හැබැයි ඔබ වහන්සේලා කවුරුවත් අසරණ නැහැ. කවුරුවත් හරි නැහැ. ඒක ඉතාම මනවින් හිතේ තියාගන්න. ඔබ වහන්සේලාගේ දක්ෂතාවලට උත්සාහයට ඒකට උපරිම සාධාරණය කරන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. හැබැයි තමාගේ ළඟ සත්පුරුෂකම් තියාගන්න. කපටිකම් වලින් වෙනත් දේවල් වලින් දුර ගමනක් නපුතෝ යන්න බෑ. ගිහිල්ලා ගිහිල්ලා හිර වෙනවා. හිර වෙච්ච තැනදී ආයි ගොඩේන්න බැරි විදිහට හිර වෙනවා. එහෙම කරන්න එපා. පුළුවන් තරම් අවංකව නිවැරදිව සත්භාවයෙන් සත්පුරුෂයෙක්සේ ඉදිරියට යන්න. ඔබට මනුෂ්‍යයන් තරම් නෙවෙයි දෙවියන් උත් ආශිර්වාද කරනවා. ඔබට ලොකු දේවල් තියෙන්න ඕනේ ඔබේ මේ ගුණය විසින්. රූප සම්පන්නිය වක් ලස්සන වෙන්න ඕන, කටහඬ වක් ලස්සන වෙන්න ඕන. එහෙම දේවල් නැහැ ලෝකේ. ඔය එක විද්වත් හාමුදුරු කෙනෙක් කිව්ව ළඟදී හිටන මේ හාමුදුරු කෙනෙක් පොඩි කාලේ කිව්වලු ඔයා ඇච්චර ලස්සන නෑ ඔය කළුයි කියන. ඒ හාමුදුරුව ගණන් අරන්නේ නෑ. ඒ හාමුදුරුව ඉදිරියටම කියන්නේ. ලෝකේ අනිකුලම උපරිමයට කියන. පොඩි හාමුදුරනේ රූපය ඇච්චර බලන්නේ ඉදිරියට යන්නේ. තමා හොඳ නම් ගුණධම් තියෙනවා නම් දක්ෂතා තියෙනවා නම් තමන්ට රූපය කියන එක ඇච්චර හිතන්න එපා. රූපේ ලස්සන නම් හොඳයි අපි සතුට වෙනවා. හැබැයි අඩුපාඩු තිබ්බැනේ ගැටලුවන්නේ. ඒ හැමදේම තමන්ට ඉදිරියට යන්න පුළුවන්. සබ විශේෂයෙන් සඳහන් කළේ මොකන්ද? විශේෂින් අපහාද ලැබෙන අධ්‍යාපනයේ පිරිවන අවස්ථාවේ දක්වා මේ තියෙන පන්ති ටික. මේ ටිකේදී කුලවාන්තරම් හොඳට විශේෂයෙන් පරිසම්පූර්ණ දෙකේ වරණකලි සහිතව මේ ටික පාඩම් කරන්න. එක අභ්‍යාසයේ දෙතුන් වතාව බලන්න පුළුවන් නම් ලියන්න. එක පාර නෙවෙයි දෙපාර තුන් පාර නෙවෙයි ලියලා යම් දඩ පුරු වෙන්න. කාලෙන් උතරින් ප්‍රයෝජන ගන්න. ඒ අතර භාෂා ඥානය ගැන සැලකිලිමත් වෙන්න. ඉංග්‍රීසි භාෂාවට ගැරි බරක් දාන්න. ඉංග්‍රීසි ටිකක් හරි පුළුවන් කෙනෙක් ඉන්නව නම් ඊට පල්ලෙහා ඉන්නට උදව් කරන්න. තමන් ගුරුවරයෙක්ම වෙන්න ඕනේ. හතරේ පන්ති ඉන්න කෙනා තුනේ පන්ති ඉන්නකට උදව් කරන්න. තුනේ පන්ති ඉන්න කෙනා දෙකේ පන්ති ඉන්නකට උදව් කරන්න. බැරිමයි බලන්න තමන් පන්ති වල ඉන්න අය. එකේ පන්තියෙන් වා අකුරු බැරි කෙනෙක් ඉන්න පුළුවන්. පළවෙනි පන්ති දෙවෙනි පන්ති ඉන්න කෙනාට දන්නවනම් වැඩිපුර උගන්නන්න ටිකක්. එතකොට තමන්ට තියෙනවා මේක වන්ට. ප්‍රාචීන ප්‍රාරම්භ කෙනෙක් මුල් පාරක්මත් වෙන්න පුළුවන්. මධ්‍යම තියෙන කෙනෙක් හරි තෝ කරන්න ඉක්මනට. අඩුපාඩු සකස් කරගන්න දැන්. එතකොට තමන්ටත් ඒක ශිල්පේ පිළිගනවා. ඒ නිසා නිතරම ඕනෝන් උදව් උපකාර කරමින් මේ ගාන අපි යන්නට ඕන. ඊළඟ ප්‍රාචීන ප්‍රාරම්භ සහ පිරුණ අවසාන මේ කියන විභාග දෙක. මේක වැදගත් විභාග දෙකක්. අපි දෙපැත්තට යොමු කරන විභාග. කෙනෙකුට ඕන නම් දෙපැත්තම සමබරව කරගෙන යන්න පුළුවන්. කෙනෙකුට ඕන එක පැත්තකින් විතරක් යන්න පුළුවන්. ප්‍රාරම්භ මධ්‍ය අවසානයේදී යන්න පුළුවන්. ඒ අතරේ ප්‍රාරම්භ පිරුණ අවසාන කළා උසස් පෙරදැරිලා ඊට සමගාමීව අනිත් පැත්තට යන්න පුළුවන්. එතකොට මේවා යද්දී තමන් තේරුම් ගන්නට ඕන තමට යන්න පුළුවන් පැති. එකිනෙකට ඕන නම් පිරුණ අවසාන කළා සාමාන්‍ය කළත් ඕන නම් කරලා කැමති නම් අවසර තියෙනවා නම් සස්පර කළා ඒ පැත්තෙන් ඉහළට යන්න පුළුවන්. තව කෙනෙක් කියනවා නම් ප්‍රාචීන ප්‍රාරම්භ සහ මධ්‍යම කියන දෙක කළා බාහිර උපාධියක් කළා ඒ පැත්තට යන්නත් පුළුවන්. කැලණිය, යාජපුර ආදී විශ්වවිද්‍යාලවලින් ප්‍රාචීන මධ්‍යයට ගියු කරන්න පුළුවන්. ඒ පැත්තේ මොනක් යන්න පුළුවන්. ඊළඟට කෙනෙකුට ප්‍රාචීන අවසන් කරලා අවසන් විභාගයෙන් ඉහළින් සමත් වුණොත් ඒ ප්‍රාචීන අවසන් සහතිකය සලකන්නේ ඕනෑම පිළිගත් විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධියට තමයි සලකන්නේ. ඒක මත පීඩල ඕන නම් කෙනෙකුට විශ්වවිද්‍යාල නොගිහිල්ලා වුණත් MA උපාධිය, MPhil උපාධිය, PhD උපාධිය ලක යන්න පුළුවන්. ප්‍රාචීන අවසන් කරපු කෙනෙකුට හැමදිනම කොළඹ විශ්වවිද්‍යාලය වගේ තැනක වුණත් අධ්‍යාපන ඩිප්ලෝමා කරන්න පුළුවන්. සමහර මේක දන්නේ නැහැ පුළුවන් දෙයක් අපි හිතන් ඉන්නේ විවෘත විශ්වවිද්‍යාලය විතරයි පුළුවන්. නමුත් බොහෝ විශ්වවිද්‍යාලවල මේ ප්‍රාචීන අවසාන සහතිකයට අධ්‍යාපන ඩිප්ලෝමා කරන්න පුළුවන්. අධ්‍යාපන ඩිප්ලෝමා විතරක් නෙවෙයි අධ්‍යාපන ඩිප්ලෝමා ඉගෙනින් පාස් වෙනවා තින් අධ්‍යාපන ප්‍රතිපදයෙන් කරන්න පුළුවන්. විතරක් නෙවෙයි ඒ ශිෂ්‍යයෙන් ගුරු අධ්‍යාපනඥ සේවය ඕනම් භික්ෂු විශ්වවිද්‍යාලයකට යන ළ අධ්‍යාපන විද්‍යා කතිකාචාර මට්ටමකට යන පුළුවන්. ඒකත් තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධ ඒ ප්‍රථම උපාධියක් යන්සි මට්ටමක තියාගෙන ඕනම් MA උපාධිය ආදී උපාධි සම්පූර්ණ කරලා ශාස්ත්‍ර අධ්‍යාපන ලෝකයට පිවිසෙන්න හැකියි. යතර සමා හැමති විශේෂ ධාරාවක් හදාගන්න පුළුවන්. විශේෂයෙන් උසස් පෙළ ගිහින් පාස් වුණොත් ජාතික විශ්වවිද්‍යාල බොහොමයකට අපිට යන්න පුළුවන්. ඒ විදිහට සාමාන්‍ය සිංහල පරිසම්පති විතරක් නෙවෙයි හැමදෙනම් වාස්තු විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව වගේ විෂයන් විතරක් නෙවෙයි හැමදෙනම් භූගෝල විද්‍යාව වගේ විෂයන් ඉගෙන ගන්න පුළුවන්. මනෝ විද්‍යාව වගේ විෂයන් ඉගෙනගෙන අධ්‍යයන ශිල්පයේ බොහෝ දුර ගමනක් යන්න පුළුවන්. පසුගිය කාලයේ අපේ එක්තරා හාමුදුරුවනේ උපාධියට මනෝ විද්‍යාව කලින් පාස් වෙලා යා යාපන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතිකාචාර්ය කෙනෙක් වුණා. වෛද්‍ය පීඨේ ඉගෙන ගන්න බෑ හාමුදුර වෙනකොට. නමුත් වෛද්‍ය පීඨේ කටිකාචාරගෙන වෙන පුළුවන්. වෛද්‍ය ශිෂ්‍යකට ඉගෙන ගන්න බෑ හාමුදුර වෙනකොට. නමුත් වෛද්‍ය ශිෂ්‍යන් උගන්නන ගුරුවරයෙක් මහාචාර්යගෙන වෙන පුළුවන් හාමුදුර වෙන සිවුරක් දරාගෙන නම් කරන්න දෙනවා. මනෝවිද්‍යාව විශ්වාස කරනවා. ඉතින් මේ වගේ යන්න පුළුවන් පැති තියෙනවා. ඒ ප්‍රශ්නේ ලංකාවේ තියෙන සිංහල සම්බන්ධ කෝසේ සිංහල විශ්වකෝසේ කියලා ආයතන දෙකක් තියෙනවා. ඒව විද්‍යාවේ ශ්‍රේණිය රැකියාව. මාණ්ඩලික ශ්‍රේණිය රැකියාව. ඒව ලංකාවේ සිවිල් සර්විස් එක වගේ ඒක තියෙන සිරු සුදුසුකම් හම්බ වෙනවා. පසුබිම් හම්බ වෙනවා. ඩියුටි ෆ්‍රී වාහනේ නම් ඔක්කොම හම්බ වෙනවා. ඒ පැතිවලට කැමති නම් කෙනෙකුට හැබැයි ඒ වගේ කිසිසේත්ම දැනුම් හැඳුනුම් යාළුකම් වලට යන්න බෑ. ඒ හැකියාව දෙන්නේ ආර්ය සේවා කොමිෂන් සභාවෙන්. විභාගලියන තරම විභාගද මොනපාල සම පරිස්සම වලින් තමයි ඒ වගේ ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නැත්නම් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම සිංහල විශ්වකෝෂයක් වෙන ස්ථානවලදී අපට හුඟා දුරක් යන්න පුළුවන් ශාස්ත්‍රීය ලිපි ලේඛන ලියලා අපේ නම බොහෝ කාලයක් අඳව ගන්න කැමති නම් ඒ පැත්තට විශ්වාසයෙන් යන්න පුළුවන්. හැබැයි ඒක ලේසි නෑ. මේක ඉතාම දුර්ලභ කාරණයක්. බොහෝ වෙලස මාසින සිය කුසලතා ඉහළම මට්ටමේ රඳවා ගන්න කෙනෙකුට තමයි මේ මට්ටමට ළඟ වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ දේවල් කරන අතරේදී අපි විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා හැටියට අපේ වටිනාකම තියෙන්නේ අපේ ධර්ම විනය ගැන තියෙන දැනුම මත. විශ්වවිද්‍යාලයක කොයි විෂය දාරණයක් අපි මහාචාර්ය කෙනෙක් වුණත් අපට අවසාන වශයෙන් භික්ෂුවස්සේ ගරු කරන සමාජයේ අපි කොයිතරම් දුරට ධර්ම විනය දෙක නිවැරදිව නිර්වෘව ඉහළ මට්ටමින් ගැඹුරින් තේරුම් ගන්නට ඉගෙන ගන්න මත. ඉතින්දී අපි හැකිතාක් දුරට ත්‍රිපිටකය පාදක කරගත්තු මේ බුදු ධර්මයේ කියන විෂය හොඳටම ඉගෙන ගන්නට ඕන. ගැඹුරු සංකල්ප ඉතාම මැනින් අධ්‍යයනය කරන්නට ඕන. හොඳ හාමුදුරු මුණ ගිහිලා ධර්ම දේශනා අහලා පුළුවන්තරම් ධර්මයේ ගැඹුරට යන්නට ඕන. වට්ටෝරු පාඩම් කිරීම නෙමෙයි බුදුදහම කියලා කියන්නේ. ලිස්ට් පාඩම් කිරීම නෙමෙයි. ඒ හැම කාරණයක් මතම යට දිවෙන කාරණේ දැනගන්නකොට තේරුම් ගන්නට ඕන. විශේෂයෙන් බුදුදහම ඉගෙන ගන්නෙදී පේටක උපදේශයේ නිස්සිප්පකරණේ කියන මේ ග්‍රන්ථය ඉගෙන ගන්නට ඕන අපි. සාමාන්‍ය වචනයක් ගත්තොත් වචනේ තේරුම දෙන්න කලින් ඒ වචනේ තියෙන්නේ කොතනද කියලා ඒකේ සන්දර්භය කන්ටෙක්ස්ට් එක තේරුම් ගන්න ඕනේ. දිට්ඨි කියන වචනය. එක තැනක දිට්ඨි කියලා මිච්ඡා දිට්ඨි කියනවා. එක තැනක දිට්ඨිය සම්මා දිට්ඨි කියලා කියනවා. රූපය ගත්තොත් එක තැනක උපේක්ෂාසහගත රූපයක් තියෙනවා. එක තැනකින් නාම රූප විඥානය කියලා පරිසම්බදයෙන් නාම රූපයක් තියෙනවා. මේ වගේ එකම වචනය සංඥාව ගත්තා. එක තැනක සංඥාව උපේක්ෂාසහගත සංඥාවක් තියෙනවා. එක තැනක සංඥාව අවිද්‍යාවච්ඡ සංඛාරා කියන පරිසංකාර සර්කලෙකේ තියෙන සංඥාවක් තියෙනවා. එක තැනක සංඥා දස සංඥාවල කිරිමාන සූත්‍රයේ සංඥා කියන එක වඩන්න තියෙනවා. මෙන්න මේ වගේ මේ කරුණු ඉතාම නිවැරදිව ඉතාම පිරිසිදුව අධ්‍යයනය කරගෙන උඩ තමයි ධර්ම විනය ශේස්ත්‍රයේ දීපු ගමන යන පුළුවන්කම තියෙනවා. ඒ සඳහාම ආශ්‍රේම පොඩි හඳුන්වන ලියසි නෑ. සොක්කහි මම කරනවා. දවසට විනාඩි 5ක් 10ක් පොත්පත් බලන නෙවෙයි. දවසට පැය දෙකක් බලන නෙවෙයි. දවසට පැය 5ක් 6ක් බලන නෙවෙයි. යාන්ත්‍රික ශේස්ත්‍රයක තමයි ඉදිරියට යන බලාපොරොත්තු වෙනව නම් අඩුම ගානේ ඒ ශේස්ත්‍රයේ සම්බන්ධයෙන් දවසට පැය 10ක් කට කරන්න ඕන. අඩුමාසෙන් මේ කියන්නේ පැය 10 12 15 පැය 18 දක්වාම වැඩ කරන්න ඕන වුණා නේද? එහෙම නැතුව වැඩ කළා Tamanට දැනෙන දේක් ලෝකෙට කරන්න බෑ. සාමාන්‍ය දෙයක් කළා පොඩි දෙයක් කළා ඉතින් මොන හරි දේවල් ටිකක් බඩු මුට්ටු ටිකක් එකතු කරලා යන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මේ කියන්නේ. ඔබ වහන්සේ ඊට වඩා දුරක් යන්නට ඕන. ඔබ වහන්සේලා පාලි භාෂාවෙන් ධර්ම විනයෙන් භාවනාවෙන් භාෂා ඥානෙන් ලෝක ධර්ම දූත සේවයෙන් කිසියම් ශේෂ්ඨයකින් ඉදිරියට යන කැමති නම් අඩුම වශයෙන් ඊට අදාළ පොතපත දේශනා සාකච්ඡා මිතුරන් ඇසුරු කිරීම ලිපි ලේඛන ලියුම් ඒ සඳහා ආම වශයෙන් දවසකට පැය 10ක්වත් ගත කරන්න දවස් දෙකක් නෙවෙයි අඩුම ගානේ අවුරුදු 20ක් අවුරුදු 20ක් එහෙම කරොත් තමයි තමන්ට සැලකිලි දුරක් යන පුළුවන්කම දෙන්නේ. එහෙම නැතුවත් තමන් විශ්වාසයෙන් තමයි යන දුරක් යන පුළුවන්. බය වෙන්න පුළුවන් කිව්වට මේ කියන්නේ නිකන් නෙමෙයි පොඩි හාඳුරන්නේ මේ බොහෝ දේවල් කරලා මේ කියන්නේ. අදටත් කරමින් කියන්නේ. අදටත් ආමාශයෙන් පෑ දොරකට වඩා ප්‍රමාණයක් වැඩ කරමින් මේ කියන්නේ. අදටත් සමාර්ථ උදේට 3ට කලින් අවදි වෙමින් මේ කියන්නේ. එහෙම කළොත් තමයි ඒ ප්‍රතිඵල තියෙන්නේ. ඒ ප්‍රතිඵල තියෙනවා. ඊටහාම ලස්සන දෙයක ප්‍රතිඵල තියෙනවා. කාටවත් වළක්වන්න බැහැ තමයි යන ගමන. හරි ලස්සන ගමනක් යන පුළුවන්. බාහිර කිසිම කෙනෙක්ගෙන් කීර්ති ප්‍රශංසාවක්වත් ලාභයක්වත් තමන්ට අවශ්‍ය නැහැ. තමා ඒ කරන දේ සතුට ආත්ම තෘප්තිය තමන්ගේ හිතේ දරාගෙන තමන්ට කිලකණක් නැති උනත් තමන් ලෝකේ තැන් තියෙනවා. පොඩි තැන් නෙවෙයි ලෝකේ කියලාම තැන් තියෙනවා. ජීවිතය ගමන යන හැකි තාක් දුර යන ඔබ හසරට හැකියා තියෙනවා. යන්න පුළුවන් උපරිමයට යන්න ඔබට ඒ සඳහා සියලුම ශක්තියින් තියෙන ඔබට පින දිනු කරගන්න පුළුවන්. ඔබට උදව් කරන්න මුළු ලෝකය සැදී පැහැදී ඉන්නවා. ඉතින් අප මේ සඳහන් කළේ එකපාරකින් අපි අධ්‍යාපනය යන ගමන් අනිත් අතින් භික්ෂුන් වහන්සේලා හැටියට ධර්ම විනය දෙකෙන් උපරිම දැනුවත්ව අප මේ ගමන යන්නට ඕන. මෙන්න මෙතෙන්දි විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පරිහරණය කිරීමේදී පුළුවන් තරම් කල්පනාකාරී වෙන්න බුද්ධිමත් වෙන්න. අනවශ්‍ය විදියට කාලය නාස්ති යන දෙන්න එපා ඒ පැත්තෙන්. අනවශ්‍ය පැතිවලට යන්න එපා. තමන්ට කොච්චර තාක්ෂණයේ තිබුණත් සමාජයේ සීමාව තමා හඳුනා ගන්න. ඒ සීමාව ඉක්මල ගියෝදීන් තමන්ට නැති වෙන්නේ මොකද්ද? තමන්ට නැති වෙන්නේ තමන්ට වටිනාම දේ. මොකද්ද තමන්ට වටිනාම දේ? තමන්ගේ නිදහස තමාට හිමි වෙනවා. තමන්ට වටින්නේ තමන්ගේ සල්ලි නෙවෙයි. තමන්ට වටින්නේ තමන්ගේ රූප සම්පත්තියවත් තමන්ගේ උගත්කමවත් නෙවෙයි. තමන්ට වැඩිපුරම වටින්නේ තමන්ගේ නිදහස. තමන්ගේ නිදහස නැති වෙන්නේ කොහොමද? තමා මෙන්න මේ සීමාව දැන නොගෙන ඒ සීමා ඉක්මවලා කටයුතු කිරීම. ඒ නිසා අප කාටවත් යටත් වෙන්න ඕනේ නැහැ. අපේ නිදහස තමාගේ නිදහස තමා තියාගෙන දුර ගමනක් යන්න ඉතාම නවීන උපකරණ පාවිච්චි කරන්න කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඒවා සංවරශීලීව සෑම විනීතී යුක්තව පාවිච්චි කරන්න. විශේෂයෙන් අද ධර්ම ප්‍රචාරය සඳහා අපට මේ තාක්ෂණ අවශ්‍ය වෙනවා. උපකරණ අවශ්‍ය වෙනවා. ගත වෙච්ච අවුරුදු 19ක් විතර තිස්සේ ගත්තොත් මං පුදුලිය ගත්තොතින් 2006 ඉඳන් අද දක්වාම හැමදාම මගේ අතේ ලැප්ටොප් එකක් තිබුණා. මම කොහේ ගියත් අවශ්‍ය වයර් ටික අරගෙන ගිය තැන ඉඳන් වැඩ පටන් ගන්නවා. ඒ තරක් මේ පසුගිය අවුරුදු 7කට තිස්සේ ලැප්ටොප් එකක් දෙකක් නෙවෙයි ලැප්ටොප් දෙකක් තියාගෙන ඉන්නවා. කොහේ ගියත් ඒ ටිකක් අරගෙන. එහෙම නැතුව මගේ වැඩ ටික මට කරන්න බෑ ඇත්තේ මේක. ඇත්තමට ෆෝන් දෙකක් ළඟ තියෙනවා. එකක් දුරකථන සඳහා අනිත් එක රෙකෝඩ් කරන්න. මේ ටිකක් තියාගෙන තමයි යන්නේ. මේ තාක්ෂණය ඕන පොඩි හඳුරන්න නැතුව බෑ අපිට. ඒ අපි කරන්න වැඩි උපරිම හොඳට කරන්න මේ තාක්ෂණය මේ උපකරණ ටික අපිට ඕන. හැබැයි අපි ඒවා අපේ කැපේ පෙන්නවත් වෙනත් දෙයකටවත් විනෝද පාවිච්චි කරන්නේ සම්පූර්ණයෙන්ම මේ සාසනික අවශ්‍යතා සඳහා. ඒ වගේම අපේ ආධ්‍යාත්මික දින සඳහා තමයි මේ පාවිච්චි කරන්නේ. ඉන්සේ අපට අවශ්‍ය වෙනවා. ඒ වරදක් නෙවෙයි. හැබැයි ඔබේ සීමාව සමානව කරන හඳුනාගන්න. එතන අපි මුලින් සඳහන් කළා ශාස්ත්‍රීය අධ්‍යාපනයේ පුළුවන් තරම් දුරට ඉදිරියට යන්නට, ඒ අතරේ විශේෂයෙන් ධර්මඥාන ඉදිරියට යන්නට, අනිත් පැත්තෙන් අභිධර්මයේ සහිතව භාවනා පැත්තෙන් ඉදිරියට යන්නට දවස් කර විනාඩි 5ක් හරි භාවනා කරන්න. තමයි ඉන්න තැන පොඩි භාවනාසනයක් හදාගන්න, සක්මන් කරන තැනක් තියාගන්න. අනිතට කියන නෙමෙයි මේ කරන්නේ. තමන්ටම තමා ගැන දියුණුවක් ඇති වෙන විදිහට ඒවා කරන්නේ. තමාගේ සතුට ලබන ප්‍රධානම දේ භාවනා කිරීම බවට පත් කරගන්න. යම් සිතාසක වෙන කමන්ට ඒක. තමා දවසර කරන දේවල් වලින් තමන්ට වැඩිපුරම සතුට ලැබෙන්නේ භාවනා කිරීම බවට පත් වෙන දවසරදී. අන්නේ දවස හැකි තාක් ඉක්මනින් ළඟා කරගන්න බලන්න. එතෙන්ට ආව කියන්නේ තමා වෙනම කුරුල්ලෙක් වගේ තමා සතුටෙන් යන ගමන. එදාට තමගේ කුසල ඉහිලෙම දිනනවා. ඒ අතර තමා දන්න දේ පුළුවන් තරම් දුරට ලෝකෙට කියන්න පුළුවන් මට්ටමින් එක්කෙනෙකුට හරි කියන්න. ඒ කියන දේ හොඳට සූදානම් වෙලා කරන්න. තමන් බන කියන්නේ දෙන්නෙකුට වෙන්න පුළුවන්, 10කට වෙන්න පුළුවන්, 50කට වෙන්න පුළුවන්, සංඛ්‍යාව අදාළ නැහැ. තමා බණක් කිව්වොතින් තමන්ටයි ඒකේ වැඩිපුර ප්‍රතිලාභය ලැබෙන්නේ. ඒ වගේම මට පුද්ගලිකව කියන්න පුළුවන් දෙයක් තමයි තමා කරන ධර්ම දේශනා පුළුවන් තරම් තමාම රෙකෝඩ් කරන්න ඩිවයිස් එකක් තියාගෙන. ෆෝන් එකෙන් හරි පොඩි ඩිවයිස් එකක් හරි තමන් කියන බණ තමා රෙකෝඩ් කරන්න. ඒ බණ තමන් අහන්න නේද? මන හොඳ නම් ඉන්ටර්නෙට් එකට දාන්න පුළුවන්. ධර්ම දේශනාවක සාර්ථකත්වය කියන්නේ මොකද්ද? මිනිස්සු කොයි තරම් තමාගේ බණ වර්ණනා කළා තමා සාර්ථකුණ වෙන්නේ. ධර්ම දේශකේ සාර්ථකී කියන්නේ මොකද්ද? ඒ බණ කියපු කෙනාටම තමන්ගේ බණ ආන් වශයෙන් දෙපාරක් අහන්න තරම් ආසාවක් තියෙනව නම් ඔන්න ධර්මදේශනේ සාර්ථකයි. බොහෝ දෙනාට තමා කියවන තමන්ට අහන ආසාවක් නැහැ. තමා කියපු බණක් රෙකෝඩ් කළා තමන්ට අඩුම වශයෙන් එකපාරක් ආසාවෙන් අහන්න පුළුවන් වෙන්න ඕන. ලොකු බණක් නෙමෙයි අඩු ගන්න පොඩි අනුශාසනාවක් කරලා විනාඩි 5ක් අනුශාසනාවක් කරලා පුළුවන් නම් බණ රෙකෝඩ් කරලා අහන්න. ඒක මොළේ දිහරි අමාරුයි කරන්නේ. හැබැයි කාලයක් ගියාට පස්සේ තමාගේ හැම වෙන්නේ නම් ලස්සන වෙනවා. දේශනා ෆ්ලෝ එක හරි ලස්සන වෙනවා. අර තහන් අහන තමාගේ අඩුපාඩු ගන්න සමාන තේරුම් අරගෙන අනිත් එක වර්ණා ඕන්නේ. අනිත් අය හොඳයි කියලා කිව්වන් තමන් දන්න තමාගේ තියෙන අඩුපාඩු මොකද්ද කියලා. තමන් එන්න එන්නම හොඳ වෙනවා ඒක. පුළුවන් අය කරා. ඕඩියන්ස් එකක් නැතිවත් කමක් නැහැ. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන කෙනෙක් දෙනාම පොඩි පොඩි දේවල් වාක්‍ය පහ ගානේ හරිය තමන් රෙකෝඩ් කරන්නේ ඒක. තමා කියන දේ රෙකෝඩ් කරන්න පොඩි දෙයක් වෙන්න පුළුවන්. ත්‍රිවිධ පොණයක් කියලා කියන්න පුළුවන්. අඩු ගානේ අවසර ගන්න තුනක් තමයි. Dear Venerable Sirs, praying in Dham. Now I am going to explain three methods these. Dana, Sila, Bhavana. Generosity, Virtue, and Meditation. These are the things now I am going to explain you. Make you what I did. ඊට පස්සේ දවසේ අර ටිකටම තව ටිකක් එකතු කරා. අද මම කියන්නේ පංචශීලය. මෙන්න මේ වගේ පොඩි පොඩි වාක්‍ය ටිකක් තමා කිය කිය වැරදුනට කමන්නේ තමන්නේ අහන්නේ. ඒ තමා කියන දේ තමන්ටම ඇහෙන්න ඕන අය. ඒ සඳහා පුළුවන් නම් රෙකෝඩ් කරන්න ඒක. තමන්ට ලොකු ඉන මොටිවේෂන් එකක් අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඇති වෙනවා. ඒ වගේ විශේෂයෙන්ම ලස්සන ප්‍රෝ එකක් හදාගන්න තමයි බණ කියනකොට දේශනා කරනකොට. ලංකාවේ ඒ වගේ හොඳ දේශකරු ඉන්නවා. සමහර හාමුදුරුවෝ බණ අහන මම කර්ම ගැන අහන්නේ ඇත්තටම. අහන්නේ ඒකේ ලස්සන ප්‍රෝ එකක් තියෙනවා. ලස්සන වාක්‍ය ගලා යෑමක් තියෙනවා. අන්නේ ගලා යෑම අහන්න තමයි අහන්නේ. හොඳ නිවේදකයක් තියෙනවා. ඉස්සර කාලේ වගේ හොඳ ලස්සන නිවේදකයක් හිටියා. ප්‍රේමසරය පාසින් ලලිත මෛත්‍රීපාණි සීලරත්න සෙන්ද තිසඤ්ඤාවර්ධන මේ වගේ හොඳ ලක්ෂණ කටහඬ තියෙන නිවේදකෝ ඉන්නවා. අපි එහෙම නැසනක් අහනවා. එතකොට ගියවනත් එයාගේ හොඳ නිවේදක හඬවල් අහන්න. ඒ හඬ කියන එක ඉතාම වැදගත්. තමා කියන දේ නිවරදිව, නිර්වෘත්ව, විශ්වසනීයත්වයෙන් කියන්නේ. වැරදුනට කමන්නේ එකක් දෙකක් ඉංග්‍රීසි වලින් කියනකොට වැරදින්න පුළුවන්. I have වෙන්නත් පුළුවන්. I has කිව්වත් කමන්නේ. We are කිව්වත් කමන්නේ. We is කිව්වත් කමන්නේ. හැබැයි කියන දේ තමා විශ්වාසනීයත්වයෙන් කියන්න පස්සේ හදාගන්න පුළුවන්. අපට නෙවෙයි ඔබාමාටත් වැරදින ඉංග්‍රීසි. අපිට වැරදින එකම තුනේ දෙයක් නෙවෙයි. ඒකට බය වෙන්න එපා. ඒ අපි දෙවනු හදාගන්න. පළවෙනි දේ තමයි තමා කියන දේ ගැන තමට විශ්වාසනීයත්වයක් කොන්ෆිඩන්ස් එකක් තියෙනවා තමන්ට පුළුවන් කියලා. ඒ දේ තමා නැවත නැවතත් කරන්න. තමන්ගේ සාර්ථකත්වයේ තියෙන්නේ තමා කොච්චර වාරයක් යමක් කරනවාද කියන තීරණය මත. ඒ නිසා එක සැරයක් දෙකක් කරන්න නැති එක නෙවෙයි. පුළුවන් තරම් බාර ගන්න කරන දේ එකම දේ කරන්න. කරන කරන අපේ මොළය සම්පූර්ණ මේ සඳහා සකස් වෙනවා. ඒ සඳහා විශ්ව ශක්තියෙන් තමන් දෙනවා තමන්ගේ ප්‍රාර්ථනාවට අනුව. තමන්ට හොඳ කල්යාණ මිත්‍රයන් ගොන ගහනවා, හොඳ පොතපත හම්බ වෙනවා, ඊට අදාළ අධ්‍යාපන ආදී සියලු පහසුකම් තමට ලැබෙනවා. මම කුඩා කාලයක තරම් හාමුදුරු කෙනෙක්ගේ බණක් ඇහුවා. උදේ විශේෂයෙන් ධම්මචින්තාවට ගිය වෙලාවේ බණ මම ගිහ කලේ තේමන අහලා තියෙනවා. මම මහණෙන් හිතන කලින් හැමදාම මේ හඳුනගේ උපාධිය ඒ නමට කියනවා. ඒක විශේෂ උපාධියක්. සාමාන්‍යයෙන් අපි හන්නේ පඬිතුරෝ ශාස්ත්‍රපතියෝ වගේ ආචාර්ය කියන පදින් ඒ උපාධිය නෙවෙයි, ඊට වඩා වෙනස් උපාධියක් නේ. ඒ හැඳුනට විතරයි ඒ කාලේ තිබුණේ. මගේ හිතේ ওই අදහස් තැන්පත් වෙලා තියෙනවා මේ උපාධිය ගැන. මම ඊට පස්සේ හෙව්වා මේක කොහෙන් ගන්න උපාධියද මම විශ්වවිද්‍යාලේ මේ උපාධිය ගන්න තියෙන මොළ සුසු සම්මානද? හිතලා බලලා අන්තිමට මට මේ උපාධිය ගන්න පුළුවන් වුණා. මම මේ කාර්යය සමහන් කළේ අපට මේන ගමනේදී අපට යම් යම් ඉලක්ක වලට සමීප වෙන්න පුළුවන්. ඒ සඳහා අපි අඛණ්ඩව ඒ සඳහා කැප වෙන්න ඕනේ. අපේ දුර්වලතාවක් තියෙන පුළුවන්. ඒ විතර හිතන්න එපා. මේ දුර්වලතාව අපිට ටික ටික මඟ හරගන්න පුළුවන්. දැන් මට තුමා දුර්වලතාව තිබෙන ඉංග්‍රීසි භාෂාව තිබෙන හුඟා කඩපාඩුවක් තිබුණා. සාමාන්‍ය පෙළට අවස්ථා ගන්න කිසියලුව කෙලුණා. එහෙම කියartifactId කොන්නේ. දේශනා කරන කාර්යයේ හුඟා කඩපාඩු තිබුණා. කතා කරන්න ගියාම වචන පටලැවෙනවා, ගොත ගැහෙනවා, ඒ වගේ හුඟා කවස්සුව තිබුණා. තිබුණට නැවත නැවතත් කළා එකම තැන කළා කාර්යයක් සම්පූර්ණ. ටික ටික මට්ටමට ආවා. තාමත් ඉතින් අඩපාඩුකම් හදාගෙනම ඉන්නේ. ඉතින් ඔබ වහන්සේටත් බොහෝ දුරක් යන්න පුළුවන්. ඒ නිසා එක පැත්තකින් මේ ලැබෙන පිරණ අධ්‍යාපනයේ අනිත්‍යකත් උදව් කරමින් පින වැඩි කර ගනිමින් සතුටින් මේ ගමන යන්න යතර විශේෂ දෙයක් තමයි වත් පිළිවෙත් කියන එක උපරිම කරන්නේ. මම විශ්වාස කරන දෙයක් තමයි අධ්‍යාපනයේ සාර්ථකත්වය සඳහා අතුපතු ගෑම වත් පිළිවෙත් පිරිසුදු කිරීම කියන එක පුදුම විදියට ඒක උපකාරයක් වෙනවා. පොඩි හාඳුර මේක දැකලාමයි මේ කියන්නේ. අනිත්‍ය කරාද නොකරාද කියලා බලන්න යන එපා. රැ අවදි වුණත් රැ 9ට 10ට පාඩම් කරලා වෙහසක් වුණත් එළියට ගිහිල්ලා එළියේ වැටලා තියෙන කොළ 10ක් හරි අතින් අරන් ගන්න. ඒක පුදුම විද්‍යානික අනිසංශය. පොඩි කෝඩියක් හරි නිකන් නැත්තම් අතින්ම හරි ඉදලා හරි අරගෙන අතු ගන්න ඕනේ. අනිතර සද්ද වෙන නිසා අතින්ම හරි අහුලට දාන්න. ඒ විතරක් නෙවෙයි දවසට තමා ඉන්න තැන තමා වැඩිපුරම අතු ගාපු කෙනා වෙන්න. ආදාහරි දවසට තමා වැඩිපුරම උපාධි ගත්තු වැඩිපුරම සමාජයකට ගිහිපු වැඩිපුරම දේශන කරපු වැඩිපුරම ලිපි ලේඛන ලියපු එක භාෂාවකින් නෙවෙයි භාෂා ගණනාවකින් ලිපි ලේඛන ලියපු කෙනා බවට තමා පත් වෙනවා. ඉස්හානේ බොහෝ දේවල් කරන්න බැරි දේවල් මේ පොඩි හඳුරන්නේ කරන්න පුළුවන් දේවල් ඕනෑම වයසකදී ඕනෑම කෙනෙකුට කිසියම් ප්‍රමාණයකින් කරන්න පුළුවන් දේවල්. ඒ නිසා මේ අපේ අධ්‍යාපනික ගමන උදේ අධ්‍යාපනික ගමනක් නෙවෙයි, මේක හැබැයිම ආධ්‍යාත්මික ගමනක් වෙන්නට ඕන. අපේ අධ්‍යාපනික ඉලක්ක ඉහළම තැනින් පවත්වා ගැනීම තමයි අප මේ අධ්‍යාපනික ගමන යන්නට ඕනේ. එහෙමනොත් තමයි අප ලබන අධ්‍යාපනයේ හැබෑ සාර්ථකත්වයේ තියෙන්නේ. ඒ අප ලබන අධ්‍යාපනයේට හැබැයි ආශිර්වාදේ ලැබෙන්නේ ඊට තමන්ගේ ආධ්‍යාත්ම දියුණුවක් උනතින්. ඒ නිසා මේ දෙකම සමාන්තර යන උත්සාහ කරන්න. අධ්‍යාත්මික වශයෙන් අඩුපාඩු තිබුණත් අපිට බණ දහම් වලින්, ගුණ දහම් වලින්, බණ භාවනෙන් ඉදිරි ගියොතින් අපිට සාසනික වශයෙන් ලොකු සේවයක් ලෝකෙට කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාතර සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අප මෙතෙක් කතා කරපු කරුණු වලින් අහන දේවල් එහෙම තියෙනවා අහන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රාතිනව අවසන් කරනවා. නැත්නම් විශ්වවිද්‍යාලයේ උපාධියක් කරන ප්‍රථම උපාධියක් බාහිර වර්ගයන්ට ඊට පස්සේ තමන්ට MA උපාධිය කරන්න පුළුවන්. MA අවුරුද්ද උපාධියක් තියෙනවා, අවුරුදු දෙකේ උපාධියක් තියෙනවා. පුළුවන් තරම් අවුරුදු දෙකේ උපාධියක් කරන්න බලන්න. ඒක තමයි වැඩිපුර පිළිගැනීමක් තියෙන්නේ. ඒ අතරේ පුළුවන් නම් ඉංග්‍රීසි මාධ්‍යනොත් කරන්න බලන්න උපාධියක්. ඒ වන විට ඊට කලින් පුළුවන් තරම් අනිත් කුසලතා ටික හදාගෙන බලන්න. අපිට කරන්න බැරි නෑ පොඩි හඳුරණේ කරන්න පුළුවන් දේවල් මේවා. ප්‍රාචීන අවස්ථානට මධ්‍යට ළඟා වෙනවත් එක්කම ඉංග්‍රීසි දැනුමත් පුළුවන් තරම් හදාගෙන බලන්න පුළුවන්කම තියෙනවා නම් බැරි මනම් කමන්නේ. ඒක ඇත්තට දුක් වෙන අවශ්‍ය නැහැ. පුළුවන් නම් මේ යන ගමනේදී ඉංග්‍රීසි භාෂාවට වැඩිපුර අවධානය යොමු කරන්න සහ කවදාහරි ඉංග්‍රීසි මාධ්‍යනොත් MA උපාධියක් හෝ මම ගන්නවා කියන හැඟීම ඇති කරගන්න. ඒක කරන්න පුළුවන් අපට. ඒ වගේම ඉංග්‍රීසි භාෂා කුසලතාවයක් ටිකෙන් ටික දිනු කරගන්න බලන්න. ඒවට පහසුකම් තියෙනවා. ඉන්න ඇතෙක් කතා බහ කරන්න ගුරුවරු අමතරව හරිගෙන නැගෙන අපේ හාඳුරු උදව් කරනනේ ඔයට. ඒව කරගන්න බලන්න. ඒවට වැඩි බරක් දාන්න පොතපත තියෙනවා බලන්න. ඉංග්‍රීසි පොතපත පුළුවන් තරම් බලන්න, ඒව කියවන්න. ඒවකින් දැනුම ටිකෙන් ටික දිනු වෙනවා. හැබැයි මේ මොන දේ කරත් ඒවගේ ප්‍රතිඵල තියෙන්නේ වැඩි කාලයක්, දවසට වැඩි පැය ගන්න දිගු කාලයක් අඛණ්ඩව මහන්සියෙන් කිරීමේ ප්‍රතිඵල විදියට තමයි මේ හැම දෙයකම ආනිසංස ලැබෙන්නේ. ප්‍රතිඵල ලැබෙන්නේ. යතර විශේෂයෙන්ම ත්‍රිපිටක ධර්මය ගැන, ත්‍රිපිටක බුද්ධ වචන ගැන විශේෂ කැමැත්තක්, විශේෂ ආදරයක්, විශේෂ ගෞරවයන් තමාගේ හදවතේ තියාගන්න. අන්න ඒක තමාගේ මේ ආධ්‍යාත්මික ගමන යන්නට තමන්ට මහා ආශිර්වාදයක් වෙනවා. ඔබට දැන් ත්‍රිපිටකය ඔබේ දේශවන වලින් අහන්න පුළුවන් මට්ටමට අන්තර්ජාලයට එකතු කරලා තියෙනවා. ත්‍රිපිටකයේ සැලකිලි ප්‍රමාණය පටිගත කළා, රෙකෝඩ් කරන්න, ඒව එඩිට් කරන්න අන්තර්ජාලයට මුදා හැලලා තියෙනවා. ඒක බලන්න. හඬ සමානයි භාෂා 25කට වඩා ප්‍රමාණයකින් අකුරු වලින් සර්ච් කළ යන පුළුවන් විදියට dhammavoice.lk කියන වෙබ්සයිට් එකක් තියෙනවා බලන්න. dhammavoice.lk එකවරක් හරි එක දිගහැරලා බලන්න. එක භාෂාවකින් හරි ප්‍රශ්න තන තියෙනවද? ඔක්කිය පොඩි අහන්න තියෙනවා. ඒකත් ඇත්තට ප්‍රශ්නයක් අහන්න. වාඩි වෙන හරි කමක් නෑ අහන්න. ඒක වන්නේ. මම ඔක්කොම දන්නේ නෑ. ඉතින් මම දන්න දේ නම් කියන්නේ. කමක් නෑ නැත්නම් ඉතින් පස්සේ ආවද? එතන මේ කරුණෝ කියපු හැම දෙයක්ම හැම කෙනාටම එක වගේ අදාළ වෙන්නේ නැහැ. මම ඒක දන්නවා. නමුත් මේ හැම කරුණක්ම කිසියම් කෙනෙකුට එක්කෙනෙකුට හරි ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ ඔක්කොම දෙක කිව්වේ. ඊටාම සරල දේ ඉඳන් ඊටාම ඉහළ දේ දක්වා හැම පැත්තක්ම අප සාකච්ඡා කරාමේ. ඒතර විශේෂයෙන්ම විද්‍යෝදී පිරිවෙනේ තියෙනවා ත්‍රිපිටක ධර්ම විභාගය. පාලි භාෂා හා ත්‍රිපිටක ඥාන විභාගය තියෙනවා. ඒවටත් ටිකෙන් ටික සහභාගී වෙන්න පුළුවන් නම් හැම අවුරුද්දෙම මුල් මාසවලේක තියෙනවා. පාලි භාෂාව, සද්ධර්මාචාරය, විනයාචාරය අභිධර්මාචාරය කියලා තුන සම්පූර්ණ කරලා ඊළඟට ත්‍රිපිටකාචාරය කියලා විභාගයක් හම් වෙනවා. ඊපස්සේ තවත් තියෙන ගම් ත්‍රිපිටක විසරද කියලා උපාධියක් තියෙනවා. ඒව ටිකක් කරන්න මේ අතරේ. ඒතර අමාරු නෑ. ඉලසිරිය පස්සේ හතයගෙන එකක් කරන්න. වැඩි ප්‍රමාණයක් පොඩි හඳුරුනේ පාණම් කරනකොට මම දුක දෙයක් තමයි මේ සානාවක් වගේ තැනක වැඩිපුර කාලයක් ගත කරන්න. කාමරයට වඩා. කාමරේ ඉනකොට වෙන වෙන දේවල් නැඹුරු වෙනවා නිින්ද යන්න පුළුවන්. පිරිසක් එක්ක එකට අනිත් අය පාඩම් කරන සද්දය වුණත් කමන එක ඇත්තට බාධාක් වෙන්නේ නැහැ. මම හිතන්නේ සානාවක බලන්න පුළුවන් නේද පොත් ගන්න. ඔව් සානාවක ඉඳන් වැඩිපුර පොත්පත් බලන්න. අපිත් අදටත් එහෙමයි. අනිත් අය ඉන්න සානාවක තමයි මේ සත්‍යයන් පොත්පත් බලන වැඩ කරන්නේ. නැත්තම් පුස්තකාලේ තමයි වැඩ කරන්නේ. ඒක තමන්ට ඉතාම වැදගත් දෙයක් වේ. ඒක මනස අනවශ්‍ය දෙයක් යන්නේ. අනිත් දේ ඕන වෙලාවක කෙනෙකුට දොර අරගෙන පුළුවන් දෙයක් දూరుපස තියන්නේ. තමන්ට පුදුලිකම ඉන්න වෙලාවට දොර ලොක් කරන් ඉන්න එකමක් නේ. නමුත් විශේෂයෙන්ම පොතපත ශාස්ත්‍රීය අධ්‍යයනයක ඉඳිද්දී තමන් විවෘත වෙන හිඳ බලන කාමරේ වහලා තිබුණත් ඕන වෙලාවක එන්න පුළුවන් කෙනෙකුට එන්න පුළුවන් විදිහට ඉන්න. ඒක තමන්ට එකේ ලොකු ඩිසිප්ලින් එකක් වෙනවා ඒක. මේ හැම දෙයක්ම කියන්නේ මේ හැම දෙයකින්ම අපට ලොකු ප්‍රයෝජනයක් වෙනවා ඒක. මේවා වාකල් අපි දැකපු දේවල්, පුහුණු කරපු දේවල් සහ අපි වැඩිහිටියන්ගෙන් ඉගෙනගත්තු දේවල්. අපේ ගුරුවරුන්ගෙන් හිටපු වැඩිහිටි සහෝදරවරුන්ගෙන් දැන් අපි හිටිය ධම්මවිහාරයේ කියලා හඳුරු කෙනෙක්, ජෝති දීරසේකර කෙනෙක් ඉස්සර හිටිය මහාචාර්ය ධම්මවිහාරය කියලා, ඒ හඳුර අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළම හිටපු කෙනෙක්, බෞද්ධ විශ්වවිද්‍යාලයේ වැඩ කරපු කෙනෙක්, පෙරදිග විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරු ජෝති දීරසේකර කියලා. මාකරගුණ පාලමාල සේකර මහත්තයගේ ශිෂ්‍යයෙක්. කේන්ජයතරක වගේ අයගේ සමකාලීනයි. ඉතින් ඒ හඳුරු අපි මහණෙනි අවුරුදු දෙකම මහණුනේ. අපට වඩා හොඳ වයසයි. නමුත් ඒ හඳුරන්ගේ වා අධ්‍යාපන ක්‍රම ශිල්පය ඉගෙන ගත්තා. පුටුවේ වාඩි වෙන විදිය ඉඳන්ම ලයිට් එක දාලා තියෙන විදිය, පෑන අල්ලන විදිය, පොත තියාගන්න විදිය හැමදේම කියලා දෙන ඒ හඳුරු. සාල කාලයක් විශ්වවිද්‍යාලේ වන්නපු මහාචාර්යවරුන් බිහි කරපු ශිෂ්‍ය පරිපාලක නේවාසිකාගාරවල පරිපාලන කටයුතු කරපු කෙනෙක්. ඉතින් ඒ බොහෝ දෙනාගෙන් ගත්ත වාකාරණ අපේ ජීවිතේට එකතු වුණා. විතරක් නෙමෙයි පුදුම හිතෙනවා ඒ හැඳුනගේ ජීවිතේම වාග්දේවල මගේ ජීවිතේට පුදුලක් බලපෑවා. ඒ හැඳුනත් උපාධියට ප්‍රථම වාග්දේට සංස්කෘතික විශේෂ උපාධියක් කළා තියෙන්නේ. මට සංස්කෘතික විශේෂ වේදි කරන්න හම්බ වුණා. ආකාන්තියට සංස්කෘතික විශේෂ වේදි තමයි පදයට කළේ. ඒ හඳුර බෞද්ධ විශ්වකෝෂයේ වැඩ කළා. අන්තිමට මට සිංහල විශ්වකෝෂයට යන්න පුළුවන්. නොසිතූ විදිහට සමාන්තරව කොච්චර ජීවිතේ බලකාද කිව්වොත් ඒවා ජීවිතවලට බලපානවා අපි. ඒ තරම් මේ හඳුර අපවත් වෙලා අන්තිම දවස් ටිකේ මම ළඟම හිටියා. ඒ හඳුරගේ දේහය දැවිලා ඉවර වෙනකම් අළු වෙනකම්ම බොරැල්ල කන අතරේ මම හිටියා. නමුත් ජීවිතේ වාහවාද දීපු කෙනෙක්, බැනපු කෙනෙක්, ගහපු නැති එක විතරයි. හම වෙන හැම වෙලාවෙම මොකක් හරි අඩුපාඩුවක් කියන්නේ. වාඩි වෙලා ඉන්න හැටි හරින්නේ නැහැ, බලාගෙන ඉන්න හැටි හරින්නේ නැහැ, දත්බුරුස වල නැහැ හරින්නේ නැහැ. මොකක් හරි අඩුපාඩුවක් මේ කියන්නේ. හැබැයි ජීවිතේ හැම වෙලෙක හොඳම කල්යන මිත්‍රය. අපේ ධම්මයේ හඳුරේ තියෙන ධම්ම ගෞරවයෙන් හඳුස් ඉවත් කරනවා. ඉතින් අපේ ජීවිතේට ලොකු ආලෝකයක් ඇවිත් හඳුරු දෙනවා. මට වඩා අවුරුදු 50ක් විතර වැඩිම හඳුරු කෙනෙක් නිකන් කෙනෙක් නෙවෙයි. මම අවුරුදු 20 ගානේ තියෙන හඳුරන්ට අවුරුදු 70 ගානේ. එහෙම කෙරේ. එහෙනම් මොකුත් නැත්නම් අපි මෙතනින් අවසන් කරමු. එහෙම පොදුවේ කතා කරන්න බැරි නම් පස්සේ හරි ඇවිල්ලා අහන්න කැමති ප්‍රශ්නයක් අහන්න. එහෙනම් හොඳයි. එහෙනම් බොහොම සතුටුයි ඔබ වහන්සේගේ මන ගැන අපිට දැනුවත් වෙලා හදාගන්න වෙන එක ගැන. ඉතින් ඔබ වහන්සේලා අපි දන්නවා අනාගතේ කවද හරි ලෝකේ ඉහළම තැන්වලට යනවා කියන අපිට විශ්වාසයක් තියෙනවා. අපි ඒ බලාපොරොත්තු වීම තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඔබ වහන්සේල වෙනුවෙන් අපි හොඟා දේවල් කරලා තියෙනවා. අපි දැක්කේ නැති වුණත් ඔබ වහන්සේලගේ දිනෝ ප්‍රාර්ථනාවෙන් අප ජීවිතවල හොඟා දේවල් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රතිඵල ගන්න, ප්‍රයෝජන ගන්න, ඉදිරියට යන්න, සත්පුරුෂයන් වෙන ලෝකෙට උදව් කරන්න, දහම ගෙන යන ලෝකෙට, ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාශ්‍රී සම්පස්සල සේවා මේ උතුම් වැඩසටහන සාර්ථක කරගන්න ආවා ධම්ම ශාසනා කළ අපේ ධම්ම විලාස හඳුරන වහන්සේට අපට උදව්වකාර කළ පිනන්ද හඳුරන වහන්සේට ඒ පරිවර්තන ප්‍රති හඳුරන වහන්සේට ආචාර මණ්ඩලයට අපේ ගියේ ගුරු බවතුන්ට ඔබ හැම දෙනාටම බොහොම පින් උදෑසන පටන් මේ කටයුතු වලට සහභාගී වෙන ඉතින් ඔබතුමාලත් මේ ලොකු පින්කමක් කරන්නේ මේ ස්වාමීන් වහන්සේලා ලෝකෙටම යන අය ඉතින් ඔබ රැකියාවක් නෙමෙයි ඇත්තටම කරන්නේ මහා පින්කමක් මේ කරන්නේ එනිසා ගැන වාසක ප්‍රපත් වෙන්න ඉතින් ඔබතුමාලටත් අපි කින් දෙනා ආශිර්වාද කරනවා මේ සත් කටයුත්ත කරගන්න විතරක් නෙවෙයි ඔබතුමාලත් මේ වනම් ස්වාමීන් වහන්සේලා හැකිතා තිකංකා වෘත්තිය මට්ටමින් අධ්‍යාපන මට්ටමින් ඉදිරියට යන්න ඕනේ උපරිම අවුරුදු 10 ගුරු ශේත්‍රෙ ඉන්නට ඕනේ ඊට පස්සේ තව ශේත්‍රවල තමයි යන්න වයස තියෙනවා තාසුස්කම් හදාගෙන ඉදිරියට යන්නට ඕනේ ගුරු අධ්‍යාපනක සේවය මානක සේවය පරිපාලන සේවය විද්‍යාපද සේවය නොයෙක් සේවා මාත්‍ර තියන්න පුළුවන් කැටි සිවිල් සේවය නොයෙක් කැටි වෙනවා කියන්න පුළුවන් ඉතින් මම අවුරුදු 35 මම අවුරුදු 20 ඉගෙන ගන්න පටන් අරන් අවුරුදු 35 වෙද්දී මට විද්‍යාල ශ්‍රේණියේ මානසික ශ්‍රේණිය පැත්තෙන් දෙකකට යන පුළුවන්කම හම්බුනා. ඒකට හුඟා අමතක සුසුම් හදාගත්තා විභාග වල සහභාගී වුණා. ඉතින් අපිට කරන්න පුළුවන් ඇත්තෙම බැරි නෑ. අපි මහන්සියෙන් කරොත් අපිට හුඟා දුර යන්න පුළුවන්. ඉතින් මම කරමු අපි නේද? ඔබ එහෙනම් හැම දෙනාටම බොහොම පිං මේ උතුම් කියන අසංසයෙන් ඔබ හැම දෙනාටම නිරුක් නිරුගී සම්පන්නිය දිගස්සී සම්පන්නිය සේවා යොතම් කුසලයේ තියා අප හැම දිනටම ධර්මාභෝධය මෙතන සේවා කියලා ප්‍රාර්ථනා කරමු දුක්ඛම් පංතාච නින්දුක්ඛාං භයං පංතාච නිබ්භයං සෝකම් පංතාච නිස්සෝකාං හොන්තු සම්මේති පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොහින් පැවෙන සත් සොන්නස් වෙත්වා නිතින් මේ හැම සත් මම කලින් හිටියේ මාතර ත්‍රිජිවිල මෙහෙරකොට පුරාම විහාරය. ඒකේ නායක හතර තමයි බෙරදකොට සෝමිදාත. ඔබන්සේ මාතර මම 1 වසරේ ඉඳලා 5 වසර දක්වා ඉගෙන ගත්තේ එහෙ ශාසනයේ ඉඳලා තමයි පිළිවෙලට ගියේ. එතකොට උන්නාංශයේගේ අත්දැකීම් දැකගද්දී අපිට ගොඩාක් දේවල් උස්කොට ධම්මගරු හාමුදුරුවෝ කියන නමේ කියන තියෙනවා මම හිතන්නේ ඔබ වහන්සේගේ ජීවිතේ හම් වෙච්ච ලොකු මිත්‍රයෙක් ලොකු ගෞරවයෙන් කතා කරපු හාමුදුරුවෝ කෙනෙක් මම කිව්ව විදිහට මේ ඔබ වහන්සේ සම්මසින් ගන්න වැඩි කර තියලා නේද ඒ කාලේ ඒ පාසල් දෙකේ පිටුවේ ඉඳලා තියෙන්නේ උන්වහන්සේලා දෙන්නයි ලොකු හිතවත්කමක් තිබිට තියෙනවා ඒ වගේම කැලණි කැම්පස් එකේ අධ්‍යාපනය ළමයි සම්බන්ධ වෙලා තියෙනවා ඉතින් අපේ ඒ සෝමිතා අතුරු ආරම්භයේ වාග් විද්‍යාව සම්බන්ධ උපාධියක්. එතකොට උන්වහන්සේගේ මේ පසුගාලේන ආව උගුරේ ගැටලුවක් කතා කරන්න බැරි වුණා. උන්වහන්සේට කතිකාචාර්ය පෝස්ට් එකක් හම්බෙලා දෙන පොඩි කාලෙකින් උන්වහන්සේගෙන් අයි කියලා දෙනවා. එතකොට එහෙම කතා කරද්දී කැම්පස් ජීවිතයේදී මේ අපේ හාමුදුරු ගැනත් කියලා දෙනවා. මට හැමතිස්සම කියපු දෙයක් තමයි උන්වහන්සේ ගොඩාක් දක්ෂ හාමුදුරුවනේ උන්වහන්සේ මේ ධර්මයේ බෙදා හරින්න තමන්ට ලැබුණු මම හිතන්නේ උන්වහන්සේ සතිකාචාර පොස්ට් හම්බෙලා තියෙනවා ඒවා අතෑරලිය වෙන ඇමරිකාවට වැඩේ කියලා. ඉතින් මේ ඒ වගේ අර අපේ පිළිවන් අධ්‍යාපනයේ පිළිවන් ඉගෙන ගන්න අතරේ උන්වහන්සේ ගැන ගොඩාක් තොරතුරු කියන තියෙනවා. ඉතින් මාතර කියපු උන්වහන්සේ ඉදීමක් කරන අදහරේ උන්වහන්සේ අදටත් මාසෙට ඇති උන්වහන්සේ මට හම්බෙච්ච සත්පුරුෂ ගුරුවරේ උන්වහන්සේ හම්බෙන්න දෙහිදීමක් කරනවා. වජිරණම් කියන කිව්වොත් අනිවාර්යයෙන්ම ඔබ වහන්සේගෙන මතක් කරනවා. ඉතින් අද වැඩසටහනේදී ඔබ වහන්සේ කොච්චර ඉගෙන ගත්තද කියලා සමහර තැන්වලදී මට හඳුරු කියලා තියෙනවා. නමුත් අද ඔබ වහන්සේ මේ දේශනා මතක තුර ගත්ත කිසිම කන්දේ නමක් කියේ නැහැ. අද කොච්චර දුරට ඉගෙන ගත්තද කියලා උන්වහන්සේ කිව්වේ නැද්ද? මේක නිහතමානී ගුණයක් අපේ ජීවිතයට ගන්නවද? අපි සමාජ වේලාවට අපි ආස කරන අපේ තනතුර කියන්නේ යම් කිසි ගෞරවයක් බලාපොරොත්තු වෙනවා. නමුත් උන්වහන්සේලා ඔබ වහන්සේ ගැන ලොකු ගෞරවයක් ඇතුව නැද්ද? ගොඩක් දුරට හොඳ අධ්‍යාපනයක් ලැබලා මාන්නේ කියන කොළුට ගහගන්න නැතුව හරි ලස්සනට මේ ලංකාවට වැඩම කරලා තමන්ට සියම් බයස් වලදී ලැබුණු අවමාන අපිට ලබල දුන්නා. ඉතින් ඒ වෙනුවෙන් ඔබ වහන්සේට පළවෙනි ස්තුතියක් දෙනවා. ඒක අපිට ලොකු ආදර්ශයක්. ඊට පස්සේ ඔබ වහන්සේ හම්බුනේ මේ රාජීව මධ්‍යම විභාගයේ ඡන්දස්වරට නෝට් එකක් හම්බුණා. උස්කොඩ ධම්ම ගැවෙන්න කියලා. ඉතින් ඔබ වහන්සේ එතකොට අපිට කාව්‍ය ආදර්ශයට හරියට නෝට් එකක් දෙන්න අපේ රොෂන් සර් පවා ඒ ඡන්දස්වරයන් ඇද්දී ඒ කොත්තේ පරිශීලනය කරලා ගොඩාක් අගේ කරගත්තේ. ඉතින් ඔබ වහන්සේ මේ ඉස්සර ඒ අත්තකුරු ගොඩක් ලස්සනයි. ඔබ වහන්සේට සම්පේ ඒ මන්දවලදී ඒ නෝට් එකම ඇත්තටම ඉස්සර ඔබ වහන්සේ ගත්තු කාලය අරගෙන ලියපු නෝට් අදටත් වටිනාකමක් තියෙනවා. ඒක පරම්පරා ගාන අපි ඉදිරියට යනවා. ඉතින් මම යෝජනා කරනවා අපේ පිරිවෙන් පුළුවන් නම් ඒ වගේ නෝට් එකක් හදන්න. සයිකල් පොතක් විදියට කියන්නේ මේක අපේ පිරිවෙන්ට හොඳයි. වජිරාරාමේ විදියට ඒක ලොකු ගෞරවයක් හම්බෙනවා. ඉතින් උන්වහන්සේට ලොකු ගෞරවයක්. ඉතින් උන්වහන්සේට ඇත්තම උන්වහන්සේ කීප සැරයක් කියව කතාවක් තමයි මේ හැම දෙයක් පිටිපස්සෙම ලොකු කතාවක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ වගේ ලොකු කතා ගොඩක් මේ ආයතන වල ඇවිල්ලා ඇති. මමත් මේකට බාහිර සම්බන්ධ වෙන කෙනෙක්. නමුත් ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒක තම තමන්ගේ ජීවිතයට විවිධ විදියට අත්දැකීම් ලැබෙලා තියෙන කොට. ඉතින් ඒ උන්වහන්සේට ඉස්සර ඒ මහානායක හාමුදුරුවන්ගෙන් ඔබ වහන්සේගේ ගුරු හාමුදුරුවන් වහන්සේලා තව ඒ සියලු දෙනාටම ඇත්තටම කෘතඥතා වෙනවා. අතීතේ කරපු ගොඩාක් කැපකිරීම් වල ප්‍රතිඵලයක් විදිහට අපි හැමෝටම අද නිදහසේ ඉගෙන ගන්න හොඳ ගුරුවරු ටිකක් ලබන්න ලොකු අර අනිකාරමක් ගන්න තියෙන ඉස්සර හාමුදුරුවෝ. ඉතින් ඒ සියලු දෙනාටම ගොඩාක් පුණ්‍යවන්ත වෙනවා මේ වෙලාවේ. ඉතින් අද දිනේදී ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් දවසින්ම ඉගෙනගත්තු වටිනාම දේශන ඇතුලෙන් ඔය අද ඉදිරියෙන් පස්සේ කරපු දේ ගොඩාක් වටිනා ඇත්තටමද. මොකද අපි සමහර දේවල් එක්ක අපිට යන්න පුළුවන් තැන් මොනවද කියලා දැනගන්න. ඉතින් මේ ඔබ වහන්සේලා ගොඩක් අර මගේ ජීවිතේ මට යන්න පුළුවන් පාරව ඉරුවන් අවසන් කරද්දී ස්වාමීන් වහන්සේත් උන්වහන්සේ මේ මෙන්න මෙන්න ලියල විලා මෙන්න මේකත් කියන පුළුවන් මෙන්න යන පුළුවන් කියලා කටුසටහන් ගහලා දෙන්නවා. මට මෙන්න මේ විදිහට කියන්න කියලා කියනවා. එතකොට ඔබ වහන්සේ කියලා ඔලක් කියන දේ නේද? ඉතින් මේ ඇත්තටම මේ සත්පුරුෂෝ කියන එක ගොඩක් උන්වහන්සේගේ මේ අනුරංගේ සමානාත්මතාවයක් කියලා මම දැක්කේ. සාමාන්‍ය කෙනෙක් ඉගෙන බොහෝ දෙනා ඕනෑ බොහෝ සමාජයේ බොහෝ දෙනෙක් අර තමන් ඉන්න තත්ත්වයේ ඉන්නට කැමති සමාන වැඩි ටිකක් හරි උඩට යද්දී ටිකක් ඒක වෙනස් වීමක් වෙනවා. හැබැයි එහෙම නැතුව ඔබ වහන්සේ ලබපු දියුණුව වගේම තව කෙනෙක්ට ඊට වැඩිය තැනකට යන්න උදව්වක් කියන්නේ කියන වචනකින් හරි උදව් උපකාර කරපෙන්නේ ගොඩාක් කෘතඥතා වෙනවා. ඉතින් මම හිතනවා මණිහ පඤ්ඤාසේන හඳුනලේ අප මිනිසුන් තැනීලියුත්තේ අප සමග හමුදලනේ අප පසුකර යෑමට කියන වදනෙට සැබෑම අර්ථයක් අද උපහන්සේලාගෙන ලැබෙන. ඉතින් ඒක අපේ ජීවිතවලට ගොඩාක් ලොකු ආදර්ශයක්. මොකද අපේ ජීවිතවලට වීගහක් හිස්වෙන්න හිස්වෙන්න ඒක හෙල්ලෙනවා. හැබැයි වීගහේ වී පිරෙන්න පිරෙන්න ඒ වීගහ පහත් වෙනවා. ඒ වගේ ඔබ වහන්සේලා ගොඩාක් සමාජය අහලා තියෙන ඒ කතාව, ඒ කියන්නේ සම්දුර්ගානන්තර ලැබෙද්දී ඉදිමෙන්න නෙමෙයි නිහතමානී වෙන්න කියන කතාව. ඉතින් ඔබ වහන්සේලාගෙන් අද ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. දේශනාවකට වැඩි හාගිය ගොඩාක් ගතිගුණ අපිට අපේ ජීවිතේ ගන්න ලැබුණා. ඉතින් ඇත්තටම සතුටුයි ඔබ වහන්සේලාද මේ ලංකාවේ වගේම ජාත්‍යන්තරයේ ලොකු සේවාවක් ඉටු කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ආර්ධනා කරනවා. සියලුම භික්ෂුන් වහන්සේලාගේ ගෞරවය, ආදරය, කරුණා වගේ දේවල් සියලු දෙනා නිම ඔබ වහන්සේට ලැබෙන්නේ අද අපේ ජීවිතයේ අමතක නොවන දිනක් වේවි. ඉතින් කවදා හරි අපි ඉතිරිගෙන අවසන් වෙලා අනාගතේ වෙන තැන් වලට ගිය වචනකින් හරි උදව් කරපු මේ සියලුම ගුරුවරු අපේ හදවතට රැඳේවි. ඉතින් අද දින අපේ ජීවිතේ ගොඩාක් විශේෂ දවසක්. ඒක නිසා මම ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේලා සියලු දෙනාටම මේ වැඩසටහන සංවිධානය කරපු සියලුම ගුරුනාන්දුරන් වහන්සේලා, ආචාර්ය මණ්ඩලය, ඒ වගේම සහභාගී වන ශිෂ්‍යයෝ සියලු දෙනාට, ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, ශිෂ්‍යයන්ට සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම යහපතක් වේවා. තෙරුවන් සරණ.